අනේ නිසා උන්වහන්සේට සත්‍යයන් ලැබෝ කර්මාවක් ඇති වුණා. මේ සත්‍යයන් මේ අපාදුකින් මුදවන්න ඕනේ කියලා. මනස රෝගේ විනකට 160,000 වඩා ප්‍රමාණයක් මිය යනවා. අපි හුස්ම කරගෙන හුස්ම පලයක් දානකොට ලෝකේ 5 දෙනෙක් විතර මිය ගිහිනා. මනුෂ්‍යයන් කරා. ඉතින් මිය නැතිව බොහෝ දෙනෙක් යන්නේ පහළ තැන්වලට. අනේ නිසා උන්වහන්සේ මූලික පරමාර්ථය උනේ අපගත වෙන දින සත්‍යයන් කෙසේ හෝ යපාදුකෙ මුදවන්නේ. ඊළඟට උන්වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය උනේ විමුක්තිකාමී මාර්ගය නැත්නම් සසර දුකින් සතුරා නිදහස් වීමේ මාර්ගය පෙන්වල දෙන තමයි උන්වහන්සේ ඊළඟ බලාපොරොත්තු වෙන්නේ. එතකොට සංසාර චක්‍රයෙන් නිදහස් වීම කියන කාරණය තිරණය වන්නේ කොයිතරම් දුරට එකතෙන් අපි දර්ශන සම්පතිය ලබා ගන්නද කියන කාරණය. දුකින් හට ගැනීම හා නිරෝධය ගැන කොයිතරම් අවබෝධයක් අපට තියෙනවද කියන කාරණය. විශේෂයෙන් චතුරාර්ය සත්‍යයෙන් ඒ වගේම පංචස්කන්ධයෙන් පටිච්චසමුප්පාදයෙන් මෙන්න මේ තුනම එක තැනදී අපට මුණ ගැහෙන්නට ඕන. දැන් ධම්මචක්ක සූත්‍රය ගත්තොතින් ධම්මචක්ක සූත්‍රයේ ප්‍රධාන වශයෙන් චතුරාර්ය සත්‍යය පැහැදිලි කරන්නේ භාගවතුන් වහන්සේගේ පළවෙනි දේශනාව. ඒ චතුරාර්ය සත්‍ය දේශනා කිරීමේදී කදමංචාවසෝ දුක්ඛ සත්‍යං කියලා කියනා සංකිටේන පංචපාදන කණ්ඩායම කියන කාරණේ පැහැදිලි කරනවා. ඒතර චතුරාර්ය සත්‍ය අනිසකනක තියෙනවා නම් පංචස්කන්ධයෙන් දෙකම විස්තර වෙනවා. අනිත් පැත්තෙන් මේ දෙකම යන න්‍යාය තමයි ධම්මචක්ක සූත්‍රයෙන් දැක්වෙන විදිහට යම්කිසි සම්මුතිය ධම්මං සම්මන්දා නිරෝධ ධම්මං කියන කාරණේ. හේතු නිසා යමක් හටගත්ත නම් හේතු නිරෝධයෙන් ඒක නිරෝධ වෙනවා කියන කාරණේ. එතකොට මෙන්න මේ කාරණා තුන මොනවද? චතුරාර්ය සත්‍ය, පංචස්කන්ධය නැත්නම් පංචස්කන්ධය, ඊළඟට පටිච්චසමුප්පාදය. මෙන්න මේ තුන දෙකට සම්බන්ධ වෙන අවබෝධ වෙන්නට වනපත. මේ එකක්වත් වෙන් කරගන්න බෑ. මෙන්න මේ තුන එකට තේරුම් ගියා නම් ඒ ගැන බුදුසසුන වහන්සේ දේශනා කරපු ධර්මය ගැන අපිට පැහැදිලිමක් ඇති වෙනවා. සන්දහත තථාගතයන් සබෝධින් කියපු කාරණේ. අන්නේ අවබෝධය සන්දහවට ලැබුණා නම් ලැබුණු පමණට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා කියන ලොකු වීරියක් ඇති වෙනවා. ඒ සන්දහවත් එක්ක විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දුර වෙලා මේ ඉන්ද්‍රිය ධර්ම නිවන වෙලා ඒව බල ධර්ම වලටපත් වෙලා ඒව බොහෝ වෙලා ඒව මාර්ගාංග වෙලා විද්‍යාවන්ති සාක්ෂාත් කිරීම දක්වාම මේ ගමන් මාර්ගය යනවා. එතකොට මේ ගමන් මාර්ගයේ ප්‍රධාන වශයෙන් සඳහන් වන්නේ අරසිංහ මාර්ගය විදිහට. එතන අරසිංහ මාර්ගය කියලා තියෙනවා. ඒ වගේම සත්බොධ්‍යංග කියලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහ කියලා තියෙනවා. බල ධර්ම පහ කියලා තියෙනවා. සතිපට්ඨානය කියලා තියෙනවා. ත්‍රිවිධ ශික්ෂාවඩන කියලා තියෙනවා. සම්පේ දර්ශනවඩන කියලා තියෙනවා. ප්‍රඥා දිනු කරන්න කියලා තියෙනවා. මේ කොමන කාරණයක් දේශනා කළා එහි ලොකු මැක්කක තමයි ආරසිනික මාර්ගය කියලා කියන්නේ. එතකොට හරියට අපි ආරසින මාර්ගය රකින්නවා කියන්නේ ඇත්තටම අපි සතිපට්ඨාන තුල ඉන්නවා කියන එක. අනිත් අතින් සතිපට්ඨාන තුල ඉන්නවා කියලා කියන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩිනවා කියන එක. හැබැයි ඒක අපට ඕන විදිහට හරියන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම අපි ගමන් මාර්ගය යන්නට ඕන. අනුපුප්පං පරිචිතා යථා බුද්ධේන දේශිතා කියලා ධර්මයේ විතර කාරණයක් දේශනා කරනවා. යථා බුද්ධේන දේශිතා බුදුහාමුදුර දේශනා කරපු විදිහට මේ ගමන් මාර්ගය යන්නට ඕන. එතකොට අපි අපේ ජීවිතයේ ආධ්‍යාත්මික කළමනාකරණයක් සකස් කරගන්න කෙනෙක් විදිහට අපේ ජීවිතයේ මූලික පරමාර්ථයක් වෙන්නට ඕනේ. අපි කොයි ආස්ථාවක, කොයි ආකාරයෙන්, කොයි ස්ථානයේ මිය ගියත් අපාගත නොවන විදියට හොඳ මානසිකත්වයක නිතර වෙන්නට ඕනේ. අපට අපි නැකවරණේ ලබා දෙන වගේම අපි ළඟම සිදු කරන අපේ අම්මට තාත්තට, දුව දරුවන්ට, සම්භාරයවන්ට, සහෝදර සහෝදරයන්ට මේ අවස්ථාව අපි අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. ඇත්තටම අපි යන ආදරේ නම් අපි තාම ආදරය කරන අය බොහෝ දෙනෙක් අපි ජීවත් වෙන කාලෙදිම මියන්න පුළුවන්. එයාගේ මනගවරකට අපිට සහභාගී සිද්ධ වෙනවා. අනේ වෙන අවස්ථාවක් එයාගේ දේහේ දැකලා අපට සිදුවෙලා කෙන්නට ඕන අනේ මං උදව් කළා මේක නෑ හොඳ දැන් පිබදලා ඇති කියන ආකල්පය තමන්ගේ හිතට දැනෙන්න ඕන. ඒ සඳහා අපි කණිමියට අධ්‍යාත්ම වශයෙන් උදව් කළා කියන තොරතුරු. එතකොට මේ සුගතිය අපට ලැබෙන නම් ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ශ්‍රොතවන්ත භාවයේ ප්‍රඥා කියන මේ කාරණා වැදගත් වෙනවා. ඒ අතරම ප්‍රධාන දේ තමයි සීලය කියන කාරණේ. අප පංචශීලය ආරක්ෂා කිරීම. මේ පංචශීලය කියන පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. මේකේ වටිනාකම අපම දැක්කොත් පින්නතුනේ ඔබ මේ සිල්පද පහ හොඳ ලස්සන කෙනෙක් ලියාගෙන වටිනාම කෝටි තරම් කරන් අපරෙන් හරියාගෙන උදේ හවසක වඳීමේකට ඒ තරම් වටිනා දෙයක් වෙනතන බලන්න ඔබ නැති මැසල් කරන කෙනෙක් මේ පංචසිල් ආරක්ෂා කරනවා කියලා ඔබ දානවා නම් අනිවාර්යයෙන්ම යන් සියලු සියයන් පංචසිල් ආරක්ෂා කරන කෙනෙක් කියලා ඔබ විශ්වාසයක් තියනවා නම් ඒක නැගෙනකොට පුත්‍රයා ගෞරවයක් හටගන්නවා. ඒක නාගෙදරට කීයක ආවත් මෙදරින් කීයක පිට වෙලා ගියත් අපට යාගෙන කිසිම විදියක බියක් සැකක් ඇති වෙන්නේ නැහැ. අපේ දූ දරුවා මේ පහ ආරක්ෂා කරගන්න අපි දානවා නම් අපේ කොච්චර මනස නිදහසද බලන්න බින්දුද? ඒ වගේම අපි මේ පහ ආරක්ෂා කරනවා නම් අපි නැනත් අපි ළඟ නැසුරු කරන කොච්චර ගෞරවයක් ආදරයක් හටගන්නේ. මෙන්න කියන්නේ අවයන් දේති අවයන් දේති අඥාපයන් දේති කියලා කියන්නේ පංචසිල ආරක්ෂා කිරීම කියලා කියන්නේ ලෝකෙට අවේදාන දීමක් කියලා. දැන් බලන්න අපි දෙකක ඉන්න කෙනෙක් හොරකම් කරනවා කියලා අපි දන්නවා. අපි කොච්චර බයින් වෙන්නේ? දැන් මෙතන අපි අතුලින් කවුරු කෙනෙක් හොරකම් කරනවා කියලා අපි දන්නවා. අපි කී සැරයක් නම් අපේ බෑග් එක දිහා බලනවද? ඉතින් කොයි තරම් බියක් සැකම් කොට හට ගන්නවද කොයි වෙලේ මේක උසාද කියලා මම අහන්නේ. ඉතින් පංචශීලෙන් එකක් හඩගෙනම මෙහෙම නම් කියනොත් ඉතින් බලන්න පහම හඩවුනොත් කොයි තරම් බයක් අපට හට ගන්නවද? අනේ සාමි පහම අපි රකින්නවා නම් ලෝකේ අවේදානේ දෙමක් මේක. මේක ආනිස දානේ දෙනකොට කරන වටින දෙයක් වෙනවා. ආනිස දානයක් දෙන කෙනෙක් වුණත් එයා හොරකම් කරන කෙනෙක් නම් අපිට එයා ගැන තරම් විශ්වාසයෙන් ගෞරවයක් හටගන්නේ නැහැ. අනේ නිසා පංචශීලයේ සුගතිගාමි වීමේ මාර්ගයේ ප්‍රධාන සංකේතයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේක සමාජගත ජීවිතයේ සමාජ සුරක්ෂිත භාවයේ ප්‍රධානතම විනෝදණ්ඩ නිර්ණායක වෙනවා. ඉන්සම ගැන හොඳවට හිතරගන්න පිණිස ඔබ දැන පුළුවන් තරම් අය මේ පංචශීලය සමාදන් කරවන්න. එක පාරම පහන් බැරුණා ටික ටික හරි ඒ උනන්දු කරවන්න මේ පහ ආරක්ෂා කරන්න. ඒක යට ලබා දෙන ලොකු ආරක්ෂාව. ධම්මෝ හැම රක්කති ධම්මකාරී කියන්නේ මේකයි. ධම්ම කෙන කෙනා ධම්ම විසින් ආරක්ෂා කරනවා කියලා කියන්නේ. බලන්න මේ පංචශීලය ආරක්ෂා කරනවා නම් කෙනෙක් අපි කියන්නේ සිල් රකින්න කියලානේ. ඇත්තටම අපි සිල් රකින්නම නෙවෙයි. සීලේ විසින් අපි ආරක්ෂා කරනවා. අපට සතුරු නැහැ, බියක් නැහැ. අපට කොයි තරම් නිදහසේ රැකවරණයක් තියෙනවද මේ අපි ආරක්ෂා කරනවා නම්. ඉතින් අර මේ පංචශීලයන් සමගදී ශ්‍රද්ධා ඇති කරගන්නා නම් තේරුණාගෙන පරිත්‍යාග සීලිය වෙනවා නම් ධර්මඥානය තියෙනවා නම් ඒ වගේම අප නිතර අහපු ධර්මකාරණාවලින් මෙහි කරනවා නම් ප්‍රඥාව දිනන ආකාරයට මෙන්න මේ පහ අපේ ජීවිතේ දිනකට වැඩිපුර වාර ගන්න සිදු වෙනවා නම් බලන්න තමයි වැඩිපුර දවසට මතක් වෙන්නේ ධාර්මයන් දේවල් පිළිබඳවද නැත්නම් තමන්ගේ සිත ගැනද කියලා බලන්න. ගිය දොරිනක නම් දරුවෝ වාහනය මේ වගේ දේවල් නැත්නම් තමන්ගේ ශරීරයේ රූප සම්පත්‍ය ආදී මේ කාරණාද දවසට වැඩිපුර හිතෙන්නේ නැත්නම් තමන් කරපු හොඳ දේවල් පින්කම් අමාරකින් සීලය, මෛත්‍රී භාවනාව, ධර්ම කරුණ මෙහි වීම, ඒව ගැළපීම, මෙන්න මේ කරුණුද තමන්ට ජීවිතේ වැඩිපුර මතක් වෙන්නේ කියලා බලන්න. මේක තමයි තමන්ටම තමන්ගේ සුගතිය ගැන බලන්න පුළුවන් විශේෂම දේ. එයාටනම් විශේෂයෙන්ම කොයිතරම් දුරට තමන් පංචශීල ආරක්ෂා කරනවාද කියන කාරණේ. තමන් පංචශීල රකින විතරක් නෙවෙයි පින්නතුනි. පුළුවන් තරම් මෙනෙහි කරන්න මේ කරුණු තමා විසින් රකින්නවා කියලා. මම ප්‍රාණඝාතය කරන කෙනෙක් නෙවෙයි. මම අද දවසේ කිසිම සතෙක් මැරුවේ නැහැ. මම සොරකමක් කළේ නැහැ. අයිතිය වැලිකේ හිටියා. මම මානවයන් දැන හිතුනේ නැහැ. මම බොරුවක් කිව්වේ නැහැ. මේ ආදී වශයෙන් තමාමේ රකින්න සිල්පද ගැන නිතර නිතරම දිනකට තමා හිතන්නට ඕන. ඒක තමයි කුසලයේ දින හේතුව. අප බොහෝ පින්කම් කරනවා පින්තුනි. විශාල දිනකට පින්කම් කරනවා. පින්කම් කරනවා කියන්නේ නමුත් ඒ පින්කම් ඒ කුසල් තුන අපි බොහෝ වාරයක් ජීවත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ පින්කම් එක්තර ශක්තිමත් නැහැ, ප්‍රබල නැහැ කියලා. තමන් කරන පින්කම් ශක්තිමත් වෙන නම් ඒ පින්කම් තමන්ට දවසට වැඩි ප්‍රවාර ගණනක් මතක් වෙන්න ඕන. දානමය පින්කම් විතරක් නෙමෙයි. තමාරගෙන සීලය ගැන මතක් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මෛත්‍රී සිතුවිල්ල දවසට වැඩි ප්‍රවාරයක් සිතේ මෙනෙහි කරන්න. සියලු සත්ත්වෝ සෝපත්තේවා කියන ප්‍රාර්ථනාව. මේක තමයි ලෞකික ජීවිතය තුළ තමන්ගේ සාර්ථකත්වයට යම්කිසි පමණකට හරි සමායෙලා ඉන්න කියලා බලන සංකේත ටික. ඊළඟට ලෝකෝත්තර ජීවිතය. සංසාරයෙන් එතෙර වෙනවා කියන ජීවිතය තුළ අපේ සම්පූර්ණ සාර්ථකත්වය කියලා කියන්නේ කොයිතරම් දුරට සතිමත් බව සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා කියන කාරණය. තමන්ගේ සිත ගැන, තමන්ගේ කය ගැන තමන් කොච්චර අවධානය දිනවද කියන කාරණය. ඒක අතරෙනොත් බලන්න තමන්ට යමක් මතක් වෙනකොට තමන්ගේ හිත තියෙන්නේ බාහිර රූපයක් තුල බැසගෙනද නැත්නම් ඒ බැසගෙන තියෙන රූපයේ මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච රූපයක් විදියටද තමා දකින්නේ කියලා බලන්න. තොට සතිපට්ඨානයේ ගැඹුරු ස්ථානය තමයි තමන් දවසට වැඩිපුර වාර ගන්නත් තමන්ගේ හිතට මැවෙන රූප මේ ඉදිරි පිට තමන්ට පේන රූප ඇහෙන ශබ්ද ගන්ධයන් රසයන් මේව මේ මොහොතේ තියෙන දයක් විදිහට මතක් වෙන්නේ මේව නිරෝධයේ මොහොතේ තියෙන මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවකද තමන් ඉන්නේ කියලා බලන්න. මෙන්න මේක තමයි තමන්ගේ සම්පූර්ණ ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වය තමන්ටම බලා ගන්න පුළුවන් ලක්ෂණය. එතකොට සමස්ත ආධ්‍යාත්මික ජීවිතයේ ස්තම්භ දෙකක් මත පිලස් දෙකක් මත ගොනු කරන්න පුළුවන්. එතන තමයි මෛත්‍රිය අනිත්‍යයෙන් සැපටාන්නේ. එනි සාපි මේ ධර්ම දේශනාවත් ශ්‍රවණයක් විමුක්තායතනයක් කරගන්න. කෙලෙස් වලින් මිදෙන අවස්ථාවක් කරගන්න. හැකි තාක් දුරට සියලු සත්ත්වෝ සෝපත් වෙත්වා කියන හැඟීමෙන්ම හැකි තාක් දුරට මේ ධර්ම දේශනා පුරාම උත්සාහ කරන්න. ඔබට කවුරු මතක් වුණත් කවුරු ඔබේ ඇස් දෙකෙන් දැක්කත් කවුරු ගැන සත්‍යයක් ඔබට ඇහුණත් ඒ හැම වෙලාවෙම සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියන හැඟීමයි. ඒ වගේ මේ තත්ත්වයන් ඉවරක් ඉදිරියට ගිහිල්ලා හිතට මැවෙන හැම රූපයක්ම දැන් මේ ඔබ ඉස්සනා තියෙන රූපය ඔබ බලන රූපය ඔබ තේරුම් ගන්න අවස්ථාවේදී ඇසත් රූපයක් නිරුද්ධ වෙලා චක්කු විඥානයක් නිරුද්ධ වෙලා මේ මනෝ විඥානයෙන් දකින අවස්ථාව කියලා දකින්න. මෙන්න මේක තමයි තමයි සාර්ථකත්වයේ මේ ඔබේ දසමන්ත සංදේය. මේ තේරුම් ගන්න අවස්ථාවේදී කන සම්පයස් සෝත විඥානියක් සෝත සම්පස්සයක් නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥානයෙන් තේරුම් ගන්න අවස්ථාව කියලා දකින්නේ. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි මේ ආධ්‍යාත්මික ගමන් මාගේ ඉහෙනම දිනුව කියන්නේ මොකන්ද? මේ සතිමත් බව මේ සතිමත් බව තමන්ගේ කුස්මට එකතු කරගන්න. අනිච්ඡානුපස්සී විහෙරති අසසිස්සාමිති සික්ඛති. අනිච්ඡානුපස්සී විහෙරති අසසිස්සාමිති සික්ඛති කියන බලන්න පුළුවන්. ඒ නිසා මේ වෙන්නේ අඛණ්ඩව ධර්ම තුල ස්ථාපිත වෙන ගමනක් අපට තියෙන්නේ. මාසෙක දවසක්, දවසක පැය භාගයක්, දවසක විනාඩි 10ක්, විනාඩියක් දෙකක් කරනවා දැන්නේ පින්නතුනි. අපි කුඩා සතෙකුට බන්තිකක් ඉඳුල භාගයෙන් හොදලා ආහාරයක් වේවා කියන කෙනෙක් ආරම්භ කරන අපේ මේ පුණ්‍යකාමී ජීවිතයේ කුසලයේ ශක්තිමත් වෙනවා. කල්‍යාණේ ප්‍රත්‍යින් සෝමන වෙනා ප්‍රඥාවෙන් විකසිත වෙනා සතිමත් බවෙන් ස්ථාපිත වෙනා අපි මේ ආධ්‍යාත්මික ජීවිතයේ අභිෂේක කරනවා කියලා කියන්නේ ගන්න හැම හැම හුස්ම ගන්නක් පාසහවන ස්කන්ධ පංචකයේ සමුදේ වැළැන්නේ අනිත්‍යතාවය බලන මට්ටම දක්වාම මේ ආධ්‍යාත්මික ගමන මාර්ගය විසින් පෝෂණය කරගන්න යුතුයි. ඉතින් මේක තමයි ධර්ම දේශනාව අවසානේ. ඇති නේද බං කියුවා? ඔව්. ඉතින් ඉඳුල් භාගනේ හොදන සතුන්ට ආහාර දීමේ දන් ඔන්න හුස්ම ගන්න පිළිගැනීම දක්වා ආස්වාද ප්‍රසන්න දක්වා ඔක්කොම දැන් කියලා තියෙනවා. දැන් ප්‍රැක්ටිස් කරන්න තියෙන ඇස්සෙන් කියන්නේ. පින්නතුනි අද ඇසල පුන් පොහෝ දිනේ වෙනුවෙන් අප විශේෂයෙන්ම තෝරාගත්තේ මහත්මාගේ දේශනා කරපු ධම්මචක්ක සූත්‍රයේ පාදක කරගෙන ඊටදාල ප්‍රධාන කරුණු ටිකක් පැහැදිලි කර දෙන්නයි අප බලාපොරොත්තු වෙන්නේ. බහදුතු වහන්සේ සාරසංගේ කල්පලක්ෂයක අපරිමිත පරිත්‍යාගයක් කළා. ඇස්ටිස් මැස්සේ යාලී මේ සුවිශාල පරිත්‍යාගයක් කරපු වස්තන වහන්සේ අවසන් වතාවට මනස ලෝකී වුණා. ඒ පිළිදෙන අවුරුදු 29 දී ගෙන්නේ කොනා අවුරුදු 6ක් විවිධ ආකාරයේ ප්‍රතිපදාව අනුගමනය කළා. අවසානයේ ඔස්සේලා ගම බැහැර කරලා මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ වහන්සේ ගමන් කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්තු බහතන් වහන්සේ මුලදීම බොහොමඩ වාසය කරමින්ම උන්වහන්සේ මේ සම අවබෝධ කරගත්තු ධර්මයේ මූල ධර්මයේ සිද්ධාන්තය මෙහි කරා. ධර්ම දේශනා කරන්න කලින් මේක ඇතුලේ සම්පීඩකම මේක ඇතුලේ. මහවතපාලිය දැක්වෙනවා අතකෝ භගවා බෝධි රූප මොලියේ සත්තහං ඒකපල්ලං කියන නිසීදී විමුක්ති සුභ පරිසංවේදී කියලා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීම අසන ඉඳලා මුල් සදිකීපයේ ගමන් කිරීම දක්වා වූ සම්පූර්ණ විස්තරය පැහැදිලිව දැක්වෙන ස්ථානය තමයි විනය පිටකයේ මහවග්ගපාදී කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ එක දවසෙන් බුදුහාමුදුරුවෝ වැඩම කරලා මේ ධායිත බණ කියලා පස්සගම හනුසෝවන් කරවලා රහත් වුණ තාක් වගේ අපිට හිතෙන්නේ නැහැ. නමුත් ඒකට පින්වත්නි දවස් ගාණක් ගත වෙලා තියෙනවා. ඒකට හේතුව අවස්ථාවලදී උන්වහන්සේ ධර්ම දේශනා කරපු ආකාරයේ අනිස්වාමි මහත්තල පින්නපාති ගමන් කරපු ආකාරයේ මේව පැහැදිලිව පියවරෙන් පියවර සඳහන් වන්නේ මහවග්ගපාදී. අනේදී ආරම්භයේම තියෙන කාරණයක් තමයි සම්බුද්ධත්වයට පත්වන බහතුතන වහන්සේ ඒ මුල් සතිකීපය පුරා විශේෂයෙන් මුල් සතිය බොමෙදම වාසය කරමින් තමන් වහන්සේ ළඟාගත් පහව මේ විමුක්ති සෝය මෙනි කරා. ඒ විමුක්ති සෝයෙන්ම කාලය ගත කළා. කොහොමද ගත කළේ? ඒ ගණිතයේ උන්වහන්සේ අවබෝධ කරගත් මේ ධර්මය මෙනි කළා. ධර්මයේ සුවිශේෂ කාරණයක් උන්වහන්සේ අවබෝධ කරගත්තා. මොකද ඒ තමයි කුඹේ අනුසුතියස ධර්මයේසෝ චක්කුමුදපාදී ඥානමුදපාදී ප්‍රඥාමුදපාදී විඥා උදපාදී ආලෝක උදපාදී කියලා කියනවා. මට දෙන නොයසිරු දහමසක් පහළ වුණා. ඥානෙ, ප්‍රඥාවෙ, ආලෝකයේ, විද්‍යාව පහළ වුණා කියලා කිව්වා. මොකක්ද මේ පහළ වුණේ? ඒ තමයි මේ පරිසම්පාදිකන අවබෝධය. ලෝකෙ පහළ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බලනවා ඇයි මේ සත්‍යයන් මේ ජරා මරණ ආදී දුක් විඳින්නේ කියලා. ඒ ජරා මරණ දුක් විඳින හේතුව ජාතිපත්‍ය ජරා මරණ කියන කෝණාසයෙන් දකිනවා. මේ සත්‍යයන් මෙච්චර දුක් විඳින්නේ ඉපදෙච්ච නිසා කියන දන්නවා. ඊට පස්සේ බලන්න ඇයි උපතට හේතුව භවපත්‍යයන් යාති මනේ නිසයි. මේ තමන්ගේ සතර පැනක්මට තියෙන ආසාව නැත්තම් අපවට ලෝකය මේ වෙලාවේ තේනවා කියන හැඟීම තමයි නැවත උපතකට යන හේතුව. නැත්තම් මේ අස්සන්නාසාවේ ඉන්ද්‍රියවලින් ගත්තු අරමුණ නිරුද්ධ වුණාට පස්සේ ඒ සැබවින්ම නිරුද්ධ වූ බව නොදැන අවිද්‍යාව පාලක කරගෙන ඇති වෙනවා. මේ දැකපු අහපු දේවල් රූප ඒ විදිහටම බාහිර ලෝකයේ මේ වෙලාවේ තියෙයි කියලා. වෙන විදිහකින් කියනවා නම් ස්පර්ශ සමුදයන්ට වාසය කිරීම. ඒ ස්පර්ශ සමුදයන්ට වාසය කරනකොට එකකටින් කාම භව, අනිකකටින් රූප භව, නැත්නම් අරූප භව කියන මේ තුන් භවය තුන් ලෝකයට යන්නට අපි පරිසරය විතරම සකස් කරගන්නෙමි. මේකට කියන්නේ භව කියලා. The process of becoming කියලා. අපි නැවත එන්නට සියල්ලම සූදානම් කරගන්නෙමි. ඔබට ගෙදර මතක් වෙනකොට උදිහාපු ගෙදරේ විදිහට මතක් වෙනවා නම් බය වෙන්නේ නැව ඔබ ගෙදර යන සිනු සූදානම් කියලා. මෙතන ශරීරය අත්‍යවශ්‍ය වාහනේ තුනත් වඩින්න මේ ගෙදර ගිහිල්ලා දෙන්න පුළුවන්. මේ බලය ලක්ෂණ. එහෙම නැතුණත් ඊට සමාන බලය කියනට මේ සුස්මණික අපි තියන්නේ. අන්න ඒ බලයට හේතුනේ මොකද්ද? ඒ බලයට හේතුනේ උපාදාන කියන එක. දිට්ඨි උපාදාන, සීලබ්බ උපාදාන, කාම උපාදාන, අත්තාන උපාදාන වශයෙන් අප වෙත යම ඇදගත් නිසායි ආකර්ෂණය කරගත් නිසායි මේ බලයට අපි සුස්මණ හැදුවේ. ඒ උපාදානයේ හේතුව ඒ උපාදානයේ ගුණේ සංහව නිසා අපේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් අප මේ ලෝකෙට කිමිච්ච තෘෂ්ණාව නිසායි. වෙනත් විදිහකින් කියනවා නම් අපේ අභ්‍යන්තර ස්කන්ධ පංචකයේ තියෙන නන්දි රාගය යායන් තණ්හා, පෝනබරිකා, නන්දි රාග සහගතා තත්ත්‍ර තත්ත්‍රා විනන්දිනී කියපු විදිහට ඒ ඒ තැන ඇලීමට හේතු වන තමන්ගෙම මේ අභ්‍යන්තර ස්කන්ධ පංචකයේ තියෙන ආශාව තමයි තෘෂ්ණා කියලා කියන්නේ. අන්නේ තෘෂ්ණාවට හේතු නෙමෙයි මොකද්ද? ඒකට හේතුනේ අපි ස්කන්ධ ආසාදීන් ක්‍රියාවලිය ලැබුවේ වේදනා. ඒකේ චක්ක සංපස්සජා වේදනාවක් වෙන පුළුවන්, රූප සංපස්සජා වේදනාවක් වෙන පුළුවන්, ගහන සංපස්සජා වේදනාවක් වෙන පුළුවන්. මේ අදි වශයෙන් ගිහිල්ලා මනෝ සංස්කෘත වේදනා දක්වා වූ මේ වේදනාවෙන් එකක් තමයි හේතුනේ මෙන්න මේ තෘෂ්ණාවට. එයි ඒ වේදනාවත් නිරුද්ධ වුණාට පස්සේ තාමත් ඒ වේදනාව තියෙනවා. ඒ වේදනාව බාහිර රූපයක් මත තියෙන දෙයක් කියන මේ අවිද්‍යාවෙන් ගන්න නිසා. එතකොට මෙන්න මේ වේදනාවට හේතුන මොකද්ද? ස්පර්ශය. ඇසයි රූපයට ස්පර්ශ වීම. උදේ ස්පර්ශ වීම විතරක් නෙමෙයි පින්නතුනි, ඒ ස්පර්ශ වෙච්ච දේ නිරුද්ධ වුණ බව නොදැන ඒ ස්පර්ශ සමුදයන්ට තවදුරටත් වාසය කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් අපිට යම්කිසි කෙනෙක් බැන්නොත් අපිට ඒක නැවත දකිනකොට හරි සිද්ධියක ඔක්කොම මතක් වෙනවා. එයා එකපාරේ බැන්නේ අපි නැවත නැවත තියාගින් බැනම අහනවා මේ අපේ කියන විද්‍යාව නිසා. එතකොට අන්නේ ස්පර්ශ නිසා මේ වේදනාව හටගෙන සෘෂ්ණාවට ගත්තේ. ඇයි ඒ ස්පර්ශයට හේතුනේ? කුමක්ද ඒ ස්පර්ශයට හේතුනේ? ඒ ස්පර්ශයට හේතුනේ සලආයතන. අවිද්‍යාව පාදක නිර්මාණය වුණු මෙස්ථාන ආසාදී ආයතන පාදක කරගෙනයි, ආයතන හය පාදක කරගෙනයි මේ විදිහට ස්පර්ශ වේදනාව හටගත්තේ. අන්නේ සලආයතන ඇති වෙන හේතුව මොකක්ද කියලා වහන්සේ නැවත ගවේෂණය කළ බලනවා බෝසත්යන් විදියට. ඊට පස්සේ පේනවා මේ සලආයතන ඇති උනේ නාම රූප නිසා. අපේ හිත මුල්ලලා ඇතිවන චේතනා සහ රූපය කියන මේ දෙක නිසායි. නාම රූප නැත්නම් රූපේ හා චෛතසික තියෙන කාරණා දෙක මතයි මේක හැරපීට දැකෙනවා. එතකොට ඊට පස්සේ බලනවා නාම රූප හටගත්තේ කොහොමද? නාම රූප හටගත්තේ විඥානය නිසා කියලා දකිනවා. විඥානය කියන අර උත්පත්ති විඥානය නෙවෙයි, නැත්නම් අර මුලින්ම තියෙන අර පබස්සන විනා මෙක්වේ චිත්තන් කියන විඥානය නෙවෙයි. ඒක පිරිසිදු විඥානයක්, ඒක විපාක මාත්‍ර විඥානයක්. ඒ විඥානේ නිරුදුනන් පස්සේ ඒක ඇති දෙයක් හැදෙයිද නැවත අවිද්‍යාවෙන් ඔසවා තමයි විඥානය විඥාන උපාදාන සංදේශය කියන්නේ. අන්නේ විඥාන නිසා නාම රූප හටගත්තේ. ඊට පස්සේ බලනවා ඒ විඥානෙට හේතුනේ මොකද්ද? විඥානෙට හේතුනේ සංස්කාරය කියලා දකිනවා. පුඤ්ඤාමි සංස්කාර, අපුඤ්ඤාමි සංස්කාර, ආනිඤ්ඤාමි සංස්කාර කියන මෙන්න මේ සිතිවිලි සංස්කාර නිසායි මේ විඥාන ආදී හටගත්තේ කියලා දකිනවා. ඊට පස්සේ බලනවා ඒ විඥානෙට පාදුනේ නැත්තං ඒ සංස්කාර වල පාදුනේ මොකද කියලා බලනවා. මෙලෙස පුඤ්ඤාමි ආදී සංස්කාර ඇතුළේ අවිඥා පත්‍ය සංස්කාරා කියලා දකිනවා. මොකක්ද අවිඥා කියලා කියන්නේ? දුක්ඛය ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධය ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන කාරණා. එතකොට මෙන්න මේ කාරණා අපි ඉදිරියට විස්තර කරනවා. එතකොට මෙන්න මේක තමයි ලෝකයේ පහළ වෙන බොහෝ බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට කලින් මේ සත්‍ය නිර්මාණය වීමේ ස්වභාවය බලන ආකාරය. අටිලෝම වශයෙන් බලන විතරක් වෙන අනුලෝම වශයෙන් බලනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් බලනවා. අවිද්‍යාව කියන අපේ සංස්කාර තියෙනවා, සංස්කාර කියනකොට විඥාන තියෙනවා, විඥාන කියනකොට නාම රූප, සනායතන, අස්ස, වේදනා, තණ්හා, පාදාන, භව මේ ආදි වශයෙන් ගියලා ජාති ජරා මරණ දක්වා මේ අනුපූරව යන ක්‍රමය දකිනවා. එතකොට පින්නතුනි මෙන්න මෙතෙන්දී හොඳ කල්පනාවෙන් ඉන්න සංකරණ දෙන බලන්න. එතකොට මේ අවිද්‍යාවේ කාරණා 12ක් අපි මේ පරිසම්පාදින් සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කරන අවස්ථාවේදී අපි මේ කාරණා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ 12 පිට වාහලහල තියෙනවා. මේ කාරණා 12 පිට සමාන්තර රේඛාවක් විදිහට අහලා තියෙනවා. නැත්නම් මේ සමාන්තර රේඛාවක කැලි කීපයක් එකතු කරපු වෙනස් විදිහට දකිනවා. නැත්නම් මේක ධම්මලක් විදිහට දකිනවා. මේක රෝධයක් විදිහට දකිනවා. නමුත් කොමන ක්‍රමයකින් ඔබ දැනගත්තත් සමානයි, ඔබට මේක තේරෙනවා. හැබැයි මට ළඟදී එක උපමාවක් මතක් වුණා මේකට. ඒක හොඳට මතක් කරගන්න, හොඳ කල්පනා වෙන්න. මොකද උපමාව කිසියම් ඇට වර්ග සමානලට දුම් දොම ඇට කියලා. සාමාන්‍ය තලගුලි වගේ ඇට වර්ග තියෙනවා. ඇට වර්ග 12ක් තියෙනවා. වර්ග 12කින් ඇට 12ක් තියෙනවා. එතකොට ඒ වර්ග 12න් තියෙන ඇට වලින් එක වර්ගයෙන් එක ඇටේ ගණන් ගන්නවා. අරගෙන ඒ 12ම හොඳට කුඩු කරනවා, කුඩු කරලා වතුරට දිය කරනවා. දිය කළා අර වර්ගයේ නැට 12 ඒ දිය කරපු භාජනයට දානවා. ඒක හොඳට මතක් කරගන්න මේ උපමාව. එතන වර්ග 12කින් ඇට වර්ග 12ක් තියෙනවා. එක එක බීජවල ඇට වර්ගයක සමාන මට්ටමේ ඇට. ඒක හොඳට කුඩු කරන්නත් පුළුවන්. කුඩු කරාට පස්සේ වතුරට හොඳට දිය වෙනවා. මේ 12ක් අරගෙන කුඩු කරලා වතුර භාජනයක තියනවා. දෙයකන ඒක සමාන වර්ගයකට 12ක් අරගෙන මේ භාජනයට ගන්නවා. එතකොට කොහොමද කත්තේ? අර ගන්න එක එක ඇටේ මොකද කත්තේ? ඒ ඇටේ මොනියක් තියෙනවා? ඒක අර මිස්සයිල වටේට තියෙන අනිත් ඒවාත් ස්පර්ශ වෙනවා තියෙනවා. අනිත් ඒවාගේ පොඩ්ඩක් හරි තියෙනවා. අන්න ඒකම තමයි පිළිතුරු මේ පරිසම්පදාංගයේ දැක්සන. එතකොට මේවා අපි ප්‍රඥාවේ මේ කරාට සැබෑ ලෝකෙදීම වෙන් කරන්න බෑ. මේව ඔක්කොම එකට තියෙන අවිද්‍යා සහගත නැස්සරල බැලුවනම් මේ රූපය තියෙන බාහිරය කියලා දැක්කනම් ආයි ජරා මරණ වලින් මෙහා නැවතීමේ ලකුණු නැහැ. ඉස්සොක් සයින් නැහැ. සම්පූර්ණයෙන්ම මේ අර වතුර භාජනේ යට දොළහෙන් විසකට ඇවිල්ලා තියෙනවා. ඒ අවිද්‍යා සංඛාරාදී ඒ ඇටවල අනුව ඒ ඇටේ ලක්ෂණයක් තියෙනවා විතරක් නෙවෙයි අනිත් හැම එකේම ගුණයක් ඒකට මිස්ස වෙලා තියෙනවා. මේ උපමාව හොඳට මතක තියාගන්න. එතකොට මේ අවිද්‍යා සංඛාර විඥාන ආදී අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං මේ කරුණ 12 එක එකක් ගන්නකොට මොකද්ද? ඒ නම තියෙන කාර්යයක ඇති ලක්ෂණයක් තියෙන මේකේ. ඒ වගේම අනේ හැම එහෙතම ගුණාංග ටිකක් ඒකේ ගැහිලා තියෙනවා. ඒ නිසා යම් සිතනක ජරා මරණ තියෙනවනම් එතන අවිද්‍යාවක් තියෙනවා, එතන විඥානයක් තියෙනවා. හැබැයි එකක ලක්ෂණේ වැඩිපුර ඉස්සඳ බල තියෙනවා. අනේ ඒවගෙන් යුක්ත වෙලා නැහැ. මම හිතන්නේ මේ උපමාව ඔබට තේරුණා නම් මම කියන්නේ පරිසම්පදි තේරුණා ඔබට ලොකු දුරක් යන පුළුවන්. එතකොට අවිද්‍යාවක් තේව අශේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන්නේ නම් මොකද්ද? මෙන්න මේ අර ඇටවල තියෙන අර මිශ්‍ර වෙච්ච ගුණයක් නෑ. එක එකක් වශයෙන් තියෙන මේ දේ තියෙන ඒ ගුණයක් නැති මට්ටමට සිඳීම තමයි අවිද්‍යාවක් තේව අශේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා කියන්නේ. අවිද්‍යාව ඉතුරු නැතුවම නිරෝධ කිරීමෙන් සංස්කාර නිරෝධ කරනවා කියන්නේ මේක. පිදස්සම්ටි සෙසේෂන් ඔෆ් ඉග්නරන්ස් මෙන්ටල් ෆෝමේෂන්ස් සීස්. පිදස්සෙසේෂන් ඔෆ් මෙන්ටල් ෆෝමේෂන්ස් කොන්ෂස්නස් සීසස්. මෙන්න මේ විදිහට ක්‍රමානුකූල නිරෝධන ආකාරය. එතකොට එහෙම වුණත් මෙන්න මේ පරිසම්පාද යංගේ දිනංග පහක් අපට එහෙට ගන්න පුළුවන්. අර මිශ්‍ර කරපු වාදනේ නැති විදියට ගන්නකොට ඒ වාදනේ අමතක කරගත්තොත් මේ ධ්වනියන් පහ අපට සම්පූර්ණයෙන්ම එළියට ගන්න පුළුවන්. මොනවද ඒ පහ? ඒ තමයි විඥාන, ඊළඟට නාම රූප, සලආයතන, තත්ස, වේදනා. මෙන්න මේ පහ වුණනම් අපට සම්පූර්ණ වෙනම කැටගරියකින් වෙනම ක්‍රමවේදයකට අපට විග්‍රහ කරන්න පුළුවන්. අන්න ඒකට අප කියනවා විපාක මට්ටමේ සඳහිති කියලා. අර පරිසම්පාද යංග 12ම එක එක කොටස් වලට බෙදෙනවා. අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු, අනාගත ඵල කියලා. අතීත හේතු කියලා කියන්නේ අවිද්‍යා සංඛාර දෙක අතීත හේතු. ඒක අවිද්‍යා නිසායි. ඊළඟට විඥාන නාම රූප සලආයතන පස් බෙදෙනවා. මේ කාරණා පහ මොනවද? ඒව තමයි වර්තමාන ඵල. අන්නේ ඵලවලට තමයි කියන්නේ අර චර්යා නානත් ඥානෙ විස්තර කරන්නේ මොකද්ද? ඒක තමයි විඥාන චර්යා කියලා කියන්නේ. ඒ චර්යා නානත් ඥානෙ කොටස් තුනක් විස්තර කරනවා. විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා. විඥාන චර්යාව හඳුන්වන්නේ ඒක කුසලයක්වත් නෙවෙයි, අකුසලයක්වත් නෙවෙයි, ඒක සපක්වත් නෙවෙයි, ඒක දුකක්වත් නෙවෙයි, ඒක විපාක මට්ටමේ, උපේක්ෂා සාගත මට්ටමේ තියෙන පිරිසිදු අවස්ථාව පිළිදැසලා ගන්න. එතකොට මොකද මේ පිරිසිදු මට්ටම කියලා කියන්නේ? අප ඇහැට රූපයන් බලන මුල් අවස්ථාවේදී ඇස රූපයට පතිත වන විපාක මට්ටමේ මුල් අවස්ථාව. ඇස දනවා රූපයන් බලන මුල් අවස්ථාව. ඇස රූපය චක්කු විඥානය, චක්කු සම්පස්සේ රූප සංඥා, රූප සංකේතනා, ඊට දාල චක්කු සම්පස්සේ වේදනා. මේ නම් වලින් කියුවේ අර මුල් මට්ටමේ හටගන්න ස්කන්ධ පංචකය. ඇහැට රූපයක් පේන මුල් අවස්ථාව. නැත්නම් අපි වර්ණ රූපය ගන්න මුල් අවස්ථාව. ශබ්ද රූපේ, රස රූපේ, ගන්ධ රූපේ, පොට්ටබ රූපේ කියන මේ අර රූපේ මුල්ම අද්දකීම ලබන අපේ ස්පර්ශයෙන් අපේ ආයතන වලින් අපයම මූලික ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක ප්‍රයිමරි නොලෙජ් එක ගන්න වෙලාව තමයි මේ විපාක මට්ටම කියලා කියන්නේ. නමුත් මේකේ ලක්ෂණය තමයි ඒ මුල් මට්ටමේදී අපට යම සම්පූර්ණම පිළිසින් දැනගන්න බැහැ. ඒ මුල් අවස්ථාවේදී තාම ප්‍රාථමික අවබෝධයක් ලබා දීලා එතන දීමේක නිරුද්‍රය එනිසා තමයි සඳහන් කරන්නේ නම් පංච විඥානේ කිංචි ධම්මා පටිවිදානාති අඤ්ඤතර අභිනිපාත මාර්ගා කියනවා. We are unable to recognize anything through our five consciousnesses, just contact it. අපට දෙයක් පිළිසින දැක ගන්න බැහැ අර මුල් විඥාන පහේදී. චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන කායි විඥාන කියන මෙන්න මේ විපාක මට්ටමේ විඥාන අවස්ථාවේදී එක කණ්ඩායම් වීම සහ ඊටාම ප්‍රාථමික මට්ටමේ රූප සංඥාදී මුල් අවබෝධය විතර ලැබෙන්නේ. ඒක නිතරම හඳුනා ගන්නකොට හඳුනා ගන්නේ කොහොමද? ඒ මුල් ස්වභාවයෙන් නිරුදුනට පස්සේ මනෝ විඥාන. එතකොට මනෝ විඥානේ යමක් තේරුම් ගන්නකොට ඒකකටින් අඥාන චර්යා වෙන්න පුළුවන්, අනිත්‍ය ඥාන චර්යා වෙන්න පුළුවන්. එතකොට මුල් අධ්‍යක්ීමට කියන්නේ විඥාන චර්යා කියලා. ඒක කුසලයක්ක් අකුසලයක්ක් නෙවෙයි. මේක සංසක්ක දුකක්ක් නෙවෙයි. ඒක විපාක මට්ටමේක. ඒක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධුංගම මාව දෙකක් තියෙනවා, පාරවල් දෙකක් තියෙනවා. කොයි පාරද යන්නේ? තමන් ඥානචර්යාවේ යනවද අඥානචර්යාවේ යනවද කියන එක. මෝඩකමෙන් යනවද බුද්ධිමත් යනවද කියන එක තීරණය වෙන්න තියෙන්නේ. එතකොට මෝඩකමෙන් ගියොත් මොකද වෙන්නේ? බාහතු මහන්සිය දේශනා කරනවා ලෝකේ යම්තා දුකක් ඇති වෙනවා නම් ඒ දුක වෙන්නේ අනුවන තැනත්තා කරාමයි. නොනැති තැනැත්තා වෙත දුකක් එන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එනි පිළිතින් තාම වැදගත් කාරණයක්. අර විඥාන චර්යාවක් හටගෙන නිරුදුනට පස්සේ අඥාන චර්යාව නැත්තම් ඉග්නරන්ට් බිහේවියකින් ගියොත් තමයි අපට දුක හටගන්නේ. වයිස් බිහේවියකින් ගියොත් අපට දුක හටගන්නේ නැහැ. මොකද මේ අඥාන චර්යාවයි ඥාන චර්යාවයි කියලා කියන්නේ. අඥාන චර්යාව කියන අවිද්‍යා පාදකව යමක් දකිනකොට ඒක බාහිර මේ මොහොතේ තියෙනවා කියලා දකින එක. දැක්ක ගමන්ම ඒක අදාළ සංස්කාර විඥාන නාම රූප සලආයතන පස් ආදිය හරියට අපේ බොඩියේ බ්ලූ ප්‍රින්ට් එකට යමක් එකතු වුණා වගේ මුළු බොඩියම වෙනස් වෙනවා. චිත්ත චෛතසික මේ ආදී සකල විද අපේ අභ්‍යන්තරය මෙයම වෙනස. හරියට කරන්ට් එක වැදෙනවා. සම්පූර්ණ අපේ සිත, කය, ගත සිත දෙකම ක්‍රියාත්මක වන්නේ මේ අවිද්‍යා පාදකව අප බාහිර ලෝකයේ තුල පාලනය කරගෙන. මෙහෙම ඉන්නකම් අපේ සැපදක තීරණය වන්නේ බාහිර ලෝකයේ මත. අපි බාහිරයට බාර දීලා තියෙන අපේ සැපදුව. බන්දේ කියලා කියලම දීලා තියෙනවා. අනේ ඔයාම ආව පාලනය කරන්න. ඔයා කැමති විදියට මට කොහොමද ඉන්න මට බලන්න කියලා කියන පාලනය දීලා තියෙනවා. එයි අපේ සැපදුව සම්පූර්ණම තීරණය වන්නේ බාහිර පුද්ගලයන්, බාහිර ද්‍රව්‍ය විතරක් නෙවෙයි. අපේ ශරීරයේ මත හරි අපිට ඉන්නවා නම් ආමාසින් අපේ කෙස් ගහ තොලවත් අපි විශ්වාසයේ තියාගෙන ඉන්නවා නම් අපේ නියපොතු කොටසක් පිළිමඩෝ විශ්වාසයේ තියාගෙන ඉන්නවා නම් ඒත් අපි ඉන්නේ අඥාන කර්යයන් තමයි, මෝඩ කර්යයන් තමයි. ඒ නිසා පින්තුනේ අපි එතන නිදහස් වෙනා ඒ දුක් වෙන දෙන අඥාන කර්යයන් මිදලා සැප වෙන දෙන දුකෙන් නිදහස් වෙන ඥාන කර්යාවෙන් අපිව රැගෙන එන්නටයි පොයිසත්යන් වහන්සේ අපරිමේ මෙතන සුවිශේෂ කැපවීමක් කළේ. ඒ නිසා ඇසට දැකපු රූපයේ තේරුම් ගන්නකොටම අපි දක්සනවා තින්නේ මේක මේ මොහොතේ තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන්. ඒ හටගන්න මනෝවිඥාණයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනා කියලා දැක්කොත් අපි බාහිරින් නිදහස් වෙනවා. අපි අපේ පාලනය අපේ දැයට අපි ගත්තා වෙනවා. මේකට තමයි හැබැයි නිදහස. සිරමඟ වෙන්නේ නිදහස් වීම. විමුක්තිය, ලිබරේෂන්, ඉමැන්සිපේෂන්, ෆ්‍රීඩම්, එන්ලයිට්මන්ට් කියලා කියන්නේ. එනිසා අපට අපගෙන බලන්න පුළුවන් ලක්ෂණය තමයි අපි කොයිතරම් දුරට බාහිර ලෝකයේ මත යටිලා දින්නේ. ඒ බාහිර ලෝකෙන් අපි නිදහස් වෙලා අපේ ස්වාධීනත්වය, අපේ පාලනය, අපේ අතට ගත්තාද කියන එක තමයි නැවත නැවත සිත සිතා බලන්නේ. ඒ සඳහා මේ ධර්ම අනිවාර්යයෙන්ම මෙහෙකරන්න දැනගන්න ඕනේ. ඒ දැනගත විතරක් මදි. ඒ දැන ගැනීම විෂන් එක විතරක් මදි. විෂන් එක තියෙන ගැතෝන මොකද විෂන් එක කියලා කියන්නේ? විෂන් එක කියලා කියන්නේ සතිපට්ඨානය. විෂන් එක කියලා කියන්නේ මේ අනිත්‍යතාවයේ පරිසම්පාද දැනගන්න මෙයාය. විෂන් එක විතරක් තිබෙන බෑ. විෂන් එකක් තියෙනකොට විෂන් without vision is useless. සතිපට්ඨාන වැඩි විතරක් බෑ. මේ විෂන් එක මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක තමාගේ අනාගත ස්පිරිටුවල් ඩ්‍රීම් එක වඩපත් කරගෙනයි මේ ගමන මගේ අපිට ඉන්නට ඕන. එහෙම නැතුනොත් මිෂන් without vision is blind. දර්ශනයක් නැති භාවිතය අන්ධයි කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි බුදුදහමේ බොහෝ තැන්වල බොහෝ ආයතන ගත්තොත් දැන් මේ පන්සලට ඇතුළු වෙනකොට මේ හැටි ගේට්ටුවෙන් දොරටුවෙන් ඇතුළුනොත් තියෙන මේ විෂන් එක මිෂන් එක. ඇත්තටම බුදුදහම කියන්නේ විෂන් එක මිෂන් එක විතරක් නෙවෙයි රිසර්ච් එකක් කියලා. අන්නේ කියලා දෙන්න. රිසර්ච් එක බලෙන් ගන්න බැහැ. ඒ මිෂන් එක සහිත ප්‍රැක්ටිස් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අපිට ලැබෙන ත්‍යාගය. ඒකට තමයි කියන්නේ විමුක්ති විමුක්ති ඥාන කියලා. ඒකට තමයි කියන්නේ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. ඒකට තමයි කියන්නේ විමුක්තස්සේ විමුක්තමිති ඥානන් කියලා. ඒකට තමයි ත්‍රිපරිවර්ත ද්වාදසංහාරයේදී සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන කියලා කෘත ඥාන කියලා කියන්නේ. තමා භාවිතේ නිමාවටපත් කර බව පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය තහවුරු වීම. විමුක්තස්සේ විමුක්තමිති ඥානං හෝති. මිදුනට පස්සේ මිදුනා කියන ඥානය ලැබෙනවා. ධ්‍යාන වැඩීමෙන් කාමච්ඡන්ද ආදී නීවරණ දුරුනක් පස්ස සමාදන්නවා. තමන්ගේ ළඟ මේ නීවරණ මේ මොහොතේ නැහැ කියලා. ඒ වගේම සංසාරයේ ඥානයේ සංයෝජන ධර්ම දුරුනා නම් දුරු වෙච්ච මට්ටමර දන්නවා මේ සංයෝජන තමන්ගේ ළඟ මේ වෙලාවේ නැහැ කියලා. කාමරාග පටිඝ කියන මේ දෙක දුරුනාට පස්සේ දන්නවා මේ දෙක ගැන සම්පූර්ණ දුරු වෙලා තියෙන කියලා. රූපරාග, අරූපරාග, මාන බුද්ධ චවිඥා කියන මේ සංයෝජන සපුරා දුරුනාට පස්සේ තමන් දන්නවා තමන් තුළ දුරු වෙලා තියෙන කියලා. එතකොට මෙන්න මේ යථාර්ථයේ තමයි පරිසංසාරයේ පාදක කරගෙන බුදුසත්යන් වහන්සේ යථාභෝධය කළා. සර්වඥාණය ලබාගත් පස්සේ බුදුන් වහන්සේ පඨමානි සම්බුද සමයේදී අර බෝධිමඩ වාසය කරගෙන භගවා සත්තානං පල්ලංකේන නිසීදී විමුක්ති සුඛ පරිසංවේදී විමුක්ති සුවය ප්‍රතිවේද කරමින් අනුභව කරමින් උන්වහන්සේ දවසකට වාසය කළා. ඒ ආපු ගමන් මග මෙහි කළා. මම මේ මට්ටමට ආවේ මේ වගේ සංයෝජන දුරු කළ නේද කියලා අර පංචවිවරණ ආදී ඉක්මවල ගිහිපෝ මේ සංයෝජන ධර්ම වල සම්බන්ධ පරිසම්පාදේ අංග ටික දුරු වෙච්චා කරන මහන්සිය දැක්කා. නැත්නම් දුක්ඛ සත්‍ය නිරෝධ සත්‍ය මෙන්න කරපවස්තාව. බාගතුන් මහන්සිය පසුබාලික දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැන් ලෝකෙට දේශනා කරන කාරණා දෙකක් විතරයි කියලා. මොකද ඒ දෙක තමයි දුකත් දුක නිදහසීමත් විතරයි කියලා. මොකද දුක කියලා කියන්නේ? දුක කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන මෙන්න මේ පරිසම්පාදයේ අනුලෝම ක්‍රමය. මේ දැන් arising of ignorance and formations arise. ඒ වගේම පරිගම ක්‍රමයකට මෙහි කළා. අන්න ඒක තමයි දුකේ නිරෝධය කියලා කියන්නේ. අවිඥායත් වේ වාසයේ සිටිනාද නිරෝධහ සංඛාර නිරෝධෝ. විදකම්ති eradication of ignorance mental formation cease. අවිඥාව සපුරාම දුරු කිරීම තුළින් සංස්කාර සංස්කාර දුරු කිරීම විඥාන ආදී මෙන්න මේ දුක්ඛ නිරෝධය දේශනා කළා බුදුහාමුදුරුවෝ. බලන්න පිළිතුරු මේක ලස්සන. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කලින් මෙහි කරේ මේක සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ මෙහි කරේ මේක සම්බුද්ධත්වයට පත් වෙන පළවෙනි දවස් ගානකට කලින් මේක මෙහි කරමින් විමුක්ති සුඛයේ අනුභව කරමින් සහ බුදුරජාණන් වහන්සේ මාතර 45 ජීවිතය තුළ උන්වහන්සේගේ දේශනාවට පාදකුනේ මෙන්න මේ පරිසම්පාදයේ අනුරෝම අටිලෝම මේ දෙකට දුකේ හටගෙන මානිරෝධය කොයි තරම් දුරට මේ සම්මුද දහමෙහි පිළිවෙල අනුපිළිවෙල ගැළපීමක් තියනවාද කියලා බලන්න. ඉනිසා කිසිම තැනක අපිට ගැටුමක් නැහැ. අපේ නිවැරදි දෙක සත්පුරු සාන්තයෙන් කලණ මිත්‍යාන්තයෙන් දහම තේරුම් ගන්නවා. ඒ හැමදේම අපිට පේන්නේ බහල්ක වහන්සේ මේ දුකේ නිදහසකට දේශනා කරපු ධර්ම තමයි. අන්නේ ධර්ම දෙකින් තුනයි. උන්වහන්සේ මේක මෙනෙහි කරන ආකාරය අපි මේ සංකච්ඡා කළේ. එහෙම මෙනෙහි කරාට පස්සේ බුදුරජාණන් වහන්සේට එක්තරා කාරණයක් මතක් වෙනවා. මහාවංගපාලි දැක්කෙනවා. කිච්චේන මේ අධිගතං හලන්දානි පකාසිතොං රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝ සුසංගුදු. මේක මම ඉතාම අමාරුවෙන් අවබෝධ කරගත්ත දෙයක් මේක. මේක දේශනා කිරීමේ තරම් ලේසි දෙයක් නෙවෙයි. මේක නිෂ්ඵල දෙයක්. රාග දෝෂ පරේතේහි රාගයෙන් සහ ද්වේෂයෙන් ගැළවෙන මේ ලෝකයාට මේක අවබෝධ කරගැනීම පහසු වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ වගේම පටිසෝතගාමී නිකුණම් ගම්බීරං දුද්දසං අනං රාගරත්තානදක් හින්තේ තමොක්ඛන්දේ නාවත. මේක පටිසෝතගාමී ධර්මයි. මේක උඩුගම් බලන ධර්මයි. මේක සාමාන්‍ය ලෝකයෙන් විදිය අනුගම ධර්මයක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයෙන් විවහාරයක් නම් ඉක්මනටම තේරුම් කළ දෙන්න පුළුවන්. ඒක සරල දෙයක් නෙවෙයි. ඒක අපි මෙතෙක් හිතාගෙන දෙයක ඊට වඩා සම්පූර්ණ වෙනස් ධර්මයක් මේ කියන්නේ. මේක උඩුගම් බලන ධර්මයි. පටිසෝතගාමී නිපුණං ගම්බීරං දුද්දසං. මේක නිපුණිතාම සියුම් දෙයක්. ඊටම ගැඹුරු දෙයක්. මේක තේරුම් ගන්න මේක දකින ඊටම අමතු දෙයක්. රාග රත්ථාන රක්ඛින්ති තමොක්ඛං දේනාවත. රාගින් රත් වෙන ලෝකයාට මොහෙන් අන්ධවිලා ඉන්න ලෝකයාට මේක තේරුම් කළ බීම ලේසි දෙයක් නෙවෙයි කියලා මේක ලෝකයන් දකින්නේ නැහැ කියලා බුදුහාම තේරුම් ගත්තා. බුදුහාමදරන් මේ විතර්කය මෙහෙම විතර්ක කරනත් එක්කම සහම්ප්‍රති මහබත්නේ දැක්කා. බුදුහාමදර ධර්ම දේශනා කරන්න පොඩ්ඩක් පසුබසින කියලා දැකලා ස්වාමීන් දේශනා කරන්න ඔබ වහන්සේ පහළ වෙනකන් මේ ලෝකයන් බලාගෙන ඉන්නේ තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා ලෝකෙට දේශනා කරන්න කියලා දේශනා කරනවා. උන්වහන්සේත් මේක නැවත බලලා උන්වහන්සේ ධර්ම දේශනා කිරීමට තීරණය කළා. ඒ තීරණය කළ උන්වහන්සේ ලක්ෂණ ගාථා දේශනා කළා. අපහරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ පමුඤ්ඤන්තු සන්දහං විහිංසසනී පවුණං තභාසිනී ධම්මං අනේතං මනුජේසු බ්‍රහ්මී. එහෙනම් බ්‍රහ්මය ආබ්‍රහ්මයට කියනවා මම මුලින් මට වෙහෙසක් කියන හිතලා මම මේක දේශනා කරන්නේ කියත් නමුත් දැන් මම දේශනා කරන්න පටන් ගන්නවා අභාරුතා තේසං අමදස්ස ද්වාරා යේසෝදවන්තෝ පමිතන්තු සද්ධාං දහම් දොර ඇරියා දෙසමන් ඇත්තෝ සද්ධාව මුදාහරිත්වා කියලා සඳහන් කරනවා. ඔන්න දැන් ලෝකේ හැමේ විවෘත ප්‍රකාශයක් කළා බුදුහාමුදුරෝ. ඔන්න දහම් දෙරේ මා වයන්ට සූදානම් දැන් බලහන් සූදානම් කියලා. එතනින් තමයි උන්වහන්සේ කල්පනා කළේ මේ දහම මාර්ගයේ මුලින්ම සඳහන් කරන්නේ එතෙක් උන්වහන්සේට මොන ගැහැ ඇතුරින් නීවරණ අඳුම කෙනා කවුද කියලා තේරුම් ගත්තා. හිතෝ උන්වහන්සේ. දැන් අපි උනත් කෙනෙක් ආශ්‍රය කරනවා නම් ළඟින් තියාගන්න කැමති නම් අපි උඹක් කේන් තියාන අය ළඟින් තියාගන්නවද? උඹ බඩමුට්ටුවට ආසා කරන අය තියාගන්නවද? නිතර කරදර කරන අය තියාගන්නවද? නෑනේ. අපි කෙලෙස් අඳුම කෙනෙක් තමයි ළඟින් තියාගන්නේ. රාගයේ ද්වේෂයේ නැත්තම් පංච නීවරණ අඩුම කෙනෙක් තමයි අපි ළඟ තියන්නේ. ඒ අඩුම කෙනෙක් කියලා බලාගන්නේ අපි එයා සිල්වන්ත භාවයෙන්, එයා කතා කරන වචනවලින්, එයා හැසිරෙන ආකාරයෙන් අපි තීරණය කරනවා. මෙයාගේ මනස වැඩ කරන්නේ මේ වගේ කියලා අපි තීරණ ගන්නවා. අන්න ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ ඇසුරු කළ තිබුණ ආලාර කාලානුදතරම් පුත්තය. උන්වහන්සේට මුලින්ම වැටහුණේ උන්වහන්සේ අර සත්‍ය ගවේෂණය ක්‍රමයක් සමයේදී මොන කෙච්ච ආලාර කාලාමත් උද්දකරම් පුත්තන් කියන්නේ දෙන්නා. ධර්ම දේශනා කරා නම් මුලින්ම අවබෝධ වෙන්න තිබුණේ මේ දෙන්නා. නමුත් උන්වහන්සේ බලන්ට එක්කෙනෙක් ඊට කලින් දවසේ මේ කියලා එක්කෙනෙක් ඊට සැකයක් කළේ මේ කියලා. ඒ දෙන්නාටම ධර්ම දේශනා කරන අවස්ථාවක් තිබුණේ නැහැ. ඊළඟට උන්වහන්සේට මතක් වුණේ උන්වහන්සේ සංඝ කාලය බරණැස ඉසිපත් ආරාමයේදී දුෂ්කරක්‍රියා කළ පස්තක මහණු පිළිවෙල. එක මතක් කළා ගියයි හොයාගෙන යන තීරණය කළා. සැබවින්ම මේ පිරිස නිර්මාණය වුණේ ඉදිරිපත් වුණේ නිකන් අහම්බෙන් නෙවෙයි. මේ පිරිස මුලින්ම ධර්ම අවබෝධය කරන්න සසර බොහෝ කාලයක් ඒක අදාළ පාරමිතා පුරාගෙන අපි දෙන්න පිරිසක් නේ. ඒ නිසා උන්වහන්සේ මෙයයි හොයාගෙන ගියා. ගිහිල්ල මුලදී උන්වහන්සේ ටිකක් වෙහෙස කර වුණා මෙයට තමන් වහන්සේ ධර්ම අවබෝධ කළ බව පසක් කළ දෙන්න කෙසේනතතුන් පසු පිළිගත්තා. ඊට පස්සේ මෙයාට ධර්ම දේශනා කළා. එහිදී භාගතුන් වහන්සේ ඉදිරිපත් කළේ ප්‍රධාන වශයෙන්ම චතුරාර්ය සත්‍ය. ධර්ම දේශනා කිරීම ආරම්භ කළ මේ භාගතුන් වහන්සේ සඳහන් කළේ ද්වේමේ වික්ඛමයන්ට පබජිතෙන නැසෙලිකම්මා යෝචායන් කාමීසු කාමසු කලේ කානුයෝගෝ හීනෝ ධම්මෝ පෝතෝ ජනිකෝ එවාගේම අත්‍යවශ්‍ය මතා යෝගෝ දුක්ඛෝ අනිවාරක සම්මිතෝ. මෙන්න මේ අනර්ථකාරී වූ අන්ත දෙක කාමස බලකාන යෝගයක් අත්‍යවශ්‍ය මතා යෝගයක් මේ දෙක බැහැර කරන්න කියන මුලින්ම දේශනා කරා. ඒ මොකක්ද අන්ත දෙක කියන්නේ? එකාන්තයෙන් ඇහැට රූපයක් පේනකොට බාහිරට නැඹුරුන ස්වභාවය අනිත් අතින් ඒ දේ බාහිර නැහැ කියලා හිතන හරි අභ්‍යන්තර පැත්තේ යමක් ඇතයි කියලා ගන්න ස්වභාවය. මෙන්න මේක තමයි අන්ත දෙක කියන්නේ. මේක විවිධ ආකාරයෙන් ධර්මතුළු දේශනා කරනවා. ඇතනත කියලා අන්ත දෙක කියලා දේශනා කරනවා. සාහසද උච්චේද කියලා දේශනා කරනවා. මේ නොයෙක් ආකාරයෙන් මේක දේශනා කළා කියන්නේ. අන්නේ අන්ත දෙක දුරු කිරීමක් එක්කම තැන වෙන ඊළඟ දර්ශනය තමයි ඒකේකේ වික්‍රේ උභවන්තේ අනුපදම්ම මධ්‍යමා පරිවදා තථාගතේන. මෙන්න මේ අන්ත දෙකෙම බැහැර වෙලා තථාගතයන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරනවා මධ්‍යම ප්‍රතිපදාවෙන්. මොකද මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අය මේ වරිය වටන්නේ කොමග්ගුව මෙන්න මේ ආරස්සමික මාර්ගයමයි. එතකොට ඔබේ හිතේ තැමෙන එහෙනම් ආරස්සංග මාර්ගයේ විතරද මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ කියලා. පින්නතනි මේ අන්ත දෙක හරියට තේරුම් අරගෙන අන්ත දෙකෙන් දුරු වුණා නම් ඒ අන්ත දෙකෙන් දුරු වෙන හේතු වන දර්ශනය මොකන්ද? ඉති ඉමස්මින් සති ධම්මෝති ඉමස්මින් සති ධම්මෝති මේ ඇති කල්ලි මේ ඇත ඇති වෙනවා මේ නැති කල්ලි මේ නැති කෙන දර්ශනය මොකද දර්ශනය ඒ දර්ශනය පරිසම්පාදේ පටිච්ච සමුපාද න්‍යාය විවිධ ආකාරයෙන් ධර්ම තුළ විස්තර කරලා තියෙනවා එක තැනක මේ කියනවා ඉමස්මින් සති ධම්මෝති ඉමස්මින් සති ධම්මෝති මේ ඇති කන්නේ මේක තියෙනවා මේ නැති කන්නේ මේ නැහැ කියලා. එක තැනක දේශනා කරනවා ඉමස් උපාදාය නම් උපජ්ජති ඉමස් නිරෝධාය නම් නිරෝධති කියලා. මෙහාට ගෙනෙම මෙහාට ගන්නවා මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වෙනවා කියලා. තවත් තැනක දේශනා කරනවා යම් කිසි සමුදේ ධම්මං සම්බන්ත නිරෝධමං කියලා. හේතු නිසා යමක් හටගත්තා නම් හේතු නිරෝධයෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. තාවකන දේශනා කරන සම්බේ සංඛාර අනිච්ඡාති සම්බේ සංඛාර දුක්ඛාති සම්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාන් පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග විසුද්ධියක් යන වෙන පිටින් දේශනා කරන ආකාරය මාහි ධම්මික දේශනා කරනවා ඒ වන්දිතේ බාහ්‍ය සික්ක සම්බන්ධ දෙකේ දේශනා සම්බයිසති සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන තාවකාලික දේශනා කරනවා කොහොමද අසදී හඳුනලා උපරිස්ස පරිත්‍රාණික දේශනා කරන්නේ යේ ධම්මා හේතු පපවාතේ සංහේතුන් තථාගතවාහ තේ සංඛ්‍යෝ නිරෝධෝ එවං මාදි මහ සම්මෝ කියලා මේ න්‍යාය එක එක විදිහට දේශනා කරපු ආකාරය එතකොට මේ හැම එකෙම කරන්නේ අර අන්ත දෙකේ තියෙන නිස්සු බව අච්ඡන්දක සූත්‍රයේ මේක සඳහන් වෙනවා ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේ එකතුව දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ මේ ස්කන්ධ පංචකයේ නිරෝධය දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ when we see the rise in our aggregation we don't go to the extreme of nihilism or chedavada When we see the cessation of our aggregation, we don't go to the extreme of eternalism, which is sansatavada. මේ අන්ත දෙකම එකම දර්ශනය දුර වෙනකොට වන ඒ දුර වෙන දර්ශනය තමයි පරිසම්පතන කියන්නේ. මෙන්න මේ දර්ශනයෙන් අන්ත දෙකෙ මිදුණා නම් ඒ මිදුණ තැනට තමයි මධ්‍ය මාර්ගය පැනවෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව පැනවෙන්නේ. ඒ මධ්‍යම මාර්ගයේ පැනුණා කියන්නේ ඒක විවිධ වචන වලින් දේශනා කළ තියෙනවා. එක්කෙනෙකුට කියනවා මධ්‍යම මාර්ගය කියන්නේ අරසින මාර්ගය කියලා. වෙනත් කෙනෙකුට කියනවා සමතුලිත දර්ශනා කියලා. තව කෙනෙකුට කියනවා සතිපට්ඨානය කියලා. වෙනත් කෙනෙකුට කියනවා ඉන්ද්‍රිය ධර්ම පහ කියලා. ඇතැම් අවස්ථාවක කියනවා සත්පුඤ්ඤය කියලා. තාත්තල අපි කියනවා මෛත්‍රී භාවනාව කියලා කියනවා. හැබැයි මේ කුමන එකම අංගයක් තුරට ආවස්තියක් කොහොමද එන්නේ? එයා එන්නේ මෙන්න මේ පටිසම්පාද තේරිය හොඳට දැනගෙන. ඒ පටිසම්පාද තේරිය සුතමේ ඥානවත්ින් අසා දැනගත් කෙනා තමයි මේ මාර්ගයට බැසගන්නේ ඔහු ඊටාම කැමති අන්තයෙන් ඔහු බැසගන්නේ. ඒ බැසගත්තට පස්සේ ඔහු කුමක් කරන්නේ? ඔහු මෛත්‍රී භාවනා වැඩුවද? ඔහු සමතේ වැඩුවද? ඔහු බුදුන් පාන වැඩුවද? සම්මා සංකප්පේ වැඩුවද? ඔහු සතිපට්ඨානෙ වැඩුවද? ඔහු බොජ්ජංගේ වැඩුවද? ඔහු ඉන්ද්‍රිය ධර්ම වැඩුවද? ඔහු බල ධර්ම වැඩුවද? ඔහු හැමදේක්ම කරන්නේ කොහොමද? විවේක නිසිතාම, විරාග නිසිතාම, නිරෝධ නිසිතාම, ඔස්සඟ පරිණාමයේ කියලා. විවේක නිසිතාම විවේකයට බලවන. විරාග නිසිතාම විරාගයට බලවන. නිරෝධ නිසිතාම නිරෝධයට බලව නිරෝධය සංසම් කරමින් වස්සංග පරිණාමයෙන් නිවනට බලව තමයි ඔහු මේ හැම දෙයක්ම කරන්නේ. ඔහු විදර්ශනා වැඩ මේ විතරක් නෙවෙයි. ඔහු මෛත්‍රී භාවනා කරලා. ඔහු සිල්පදයක් ආරක්ෂා කරලා. විතරක් නෙවෙයි. ඔහු හුස්ම දත්තා ගන්න කොහොමද? ඔහු ආස්වාද ප්‍රසන්න කරලා. ඔහු ඇවිල්ලා ගච්ඡන්තෝ වා ගච්ඡාමි කිපජානාති සයනවා සයනවා මේක පජානාති. ඔහු නිදාගත්තත් නිදාගන්නේ නිවන් දකින්නෙම ඔහු. අතිතේපේ තේකායි තේසායි තේ සමජනකාරී හොති. ඔහෝ කෑමවීම කනගොනය විතරක් නෙවේ. ඔහෝ උදය අවදිච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්ද ගැනතුරු කරන සකලවිද ක්‍රියාවන්ක කරන්නේ කොහොමද? මෙන්න මේ දර්ශනය හදවතේ තියාගෙන ඔහුගේ අවසාන ස්පිරිචුවල් ගෝල් එක අනුත්පාද නිරෝධය සඳහා යන ආධ්‍යාත්මික සීනිය හිතේ තියාගෙන ඔහු සියලු දයාල් කරන්නේ විවේක නිසිතාමෙන්, විරාග නිසිතාමෙන්, නිරෝධ නිසිතාමෙන්, බොස්සඟ පරිණාමයෙන්ද. මෙන්න මෙතෙන්දී දහතක සූත්‍රයේ ප්‍රධාන වශයෙන් විස්තර කරන්නේ චතුරාර්ය සත්‍යය. කතමං කාවසෝ දුක්ඛාරිය සත්‍යං. එම්නි දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සංයෝග දුක්ඛ, පී විපයෝග දුක්ඛ, යම් විචන නරබි සම්මි දුක්ඛ, සංකේතේන පංචපාදා හඳා දුක්ඛ. ජාති දුකෙන් පටන් අරන් සංකීර්ණ පංචපාදනක්ඛණ්ඩා දුක්ඛ කියන මට්ටමට යන කාමෙන් අප සාමාන්‍ය ලෝකෙ විඳින දුකෙන් තමයි මේ කියන්නේ. ඒකේ මුල් ටික සාමාන්‍ය කෙනෙකුට දැනගන්න පුළුවන්. හැබැයි බුදුහාම දේශනා කරනවා මේක පටිසෝධගාමයෙන් නිකුණන් ගම්භීරං දුද්දසං. මේක සාමාන්‍ය ලෝකයන් විදිහට කියන එකක් නෙමෙයි මේක. මේක පටිසෝධනාමයක නිපුණං ගම්මීරං දුද්ද සංහනෝ. එක ඉතාම නිපුණ ඉතාම සියුම් දැකගන්න අමාරු දෙයක් නෙවෙයි. සාමාන්‍ය ලැබවීම මහලු කියන එක පිළිතුණි සාමාන්‍ය කෙනෙකුට දැකගන්න පුළුවන්. ඒක එච්චර අමාරුවක් නෑ. නමුත් දුකයි දුක්ඛ සත්‍ය කියලා දෙකක් තියෙනවා. සමුදය සම්මිය සත්‍ය කියලා දෙකක් තියෙනවා. නිරෝධයයි නිරෝධ සත්‍ය කියලා දෙකක් තියෙනවා. මාර්ගයයි මාර්ග සත්‍යයයි දෙකක් තියෙනවා. කායං දුක්ඛං චේතසික දුක්ඛං කබෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං නදුක්ඛං. යම් කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක කියන්නේ. ඒක දුක සත්‍ය කියලා කියන්නේ. ඒක දුක නෙවෙයි කියලා කියනවා. ඊළඟට කියනවා කායිකං දුක්ඛං චේතනික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. යම් කිසි කායික දුකක් තියෙනවා නම් චේතනික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා. ඒක දුක සත්‍යයක් වෙනවා. එතකොට මුලින්ම එකක් කියනවා මොකද්ද? ලෝක ධර්මතාවයක් වශයෙන් දුකක් කියලා දෙයක් තියෙනවා. ඒක සාමාන්‍ය දුක නෙවෙයි. ඒක තත් අවිතත අනන්ත වශයෙන් ඒක ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කරගන්නා වූ දුක සත්‍යයක් තියෙනවා. ඒක සාමාන්‍ය අපි විඳින කායික දුකත් මානසික දුකත් කියන මේ දෙකෙන්ම වෙන එකක්. ඒකට දුක කියන වචනේ කියනවා. කිව්වට ඒ දුක් විඳින නිසා විඳින් අර්ථයෙන් නෙවෙයි කියන්නේ. ඒක සත්‍යයක් විදිහට ඒක eternal truth එකක් විදිහට කියන සත්‍යයක් කියලා. ඒ තමයි ඇහැට රූපයක් අතීත වෙන මුල් අවස්ථාවේ දිනක් දැකීම. එක දුක සත්‍යය. එක දුකක් නෙවෙයි. එතකොට ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධුණාට පස්සේ ඒක නිරුද්ධ වෙච්ච බව නොදැනීම නිසා, අවිද්‍යාව නිසා අන්න ඒ ස්කන්ධ පංචකීම පාදක කරගෙන අපි ඉන්නකොට ලැබෙවේ මාළුවේ මරණ ප්‍රිය විප්‍රයෝග මෙන්න මේ ටික අපට දුකක් විදිහට අපේ ලෝකෙට එනවා. එතකොට අන්නේ දෙවනම එන දෙයට තමයි දුක කියලා කියන්නේ. ඒකට දුක කියලා කියනවා. හැබැයි ඒකට දුක සත්‍ය කියලා කියනවා. ඇයි ඒකට හේතුව? ඒ දුක කියන එක අර මුලින් හටගත්තු දුක සත්‍යෙන් බැහැර දෙයක් නෙවෙයි. ඒකම පාදක කරගෙන හටගත්තු නිසා මේ දුකට දුක කියලා කියනවා. දුක සත්‍ය කියලා කියනවා. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක්ඛ සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යක්ම දුකක් වෙන්නේ නැහැ. හැම කාර්යයක්ම කාර්යයකුත් වෙනවා වාහනයකුත් වෙනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි මේක හේතුව? දුක්ඛ සත්‍ය විතරක් තියෙන දුක් නොවිඳින කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඒ තමයි ආසවක්ඛේ ඥානෙන් පසක් කරපු උත්තරයන් වහන්සේ රහතන් වහන්සේ. අතීත කර්ම විපාක විදිහට වහන්සේ ස්කන්ධ පංචකය පරිහරණය කරනවා. හැබැයි උන්වහන්සේලා දුකටපත් වෙන්නේ නැහැ. කායික වේදනා ලැබෙනවා. ඒක ලැබුණත් උන්වහන්සේ දන්න මේක තේරුම් ගන්නකොට මනෝවිඥාන කෙනෙක් දකිනවා. ඒ නිසා කය පැත්තට නැවත නැඹුරු වෙන්නේ නැහැ. ඒ නිසා හැම දුකක්ම දුකකුත් වෙනවා. ජඩවීම, මහලවීම, මරණ ආදී දේවල් ඒවට දුක කියලා කියනවා. ඒවා දුක සංකේත වෙනවා. එතකොට ඊළඟ කාරණය තමයි මෙන්න මේ දුක්ඛ සත්‍ය කියන එක බැහැර කරන්න කියලා නෑ බුදුරජාණන් වහන්සේ. දුක්ඛ සත්‍ය කියන එක බාහිර ලැබීම් මරණ ආදී දේවල් නම් බුදුහාඳුරෝ දුකෙන් දුක්ඛ සත්‍ය බැහැර කරන්න කියලා දේශනා කරනවා. ඇයි බාහිර නෙවෙන්නේ? නමුත් දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයන් කියලා කියන්නේ the noble truth of suffering should be understood. That should not be overcome. Dukkha satya bæhara karanna kiyala naha. Dukkha satya pirisunu danaganna kiyala tiyenne. Dukkha satya avabodha karagannai kiyanne. Ai dukkha satya duru karanna rahatan wahanseta wad bæ. Dukkha satya duru karanna kiyapu aya eda Bharata jana samaje hitiya. Indriya bana sutre balanna. Ehe kiyenawa පාරසාරිය බ්‍රාහ්මණෝගේ ශාක්‍යයන්ට ඇසෙන් රූප නොබල ඉන්න කනෙන් ශබ්ද නොඅහින්න කියලා. මෙන්න ඒගොල්ලන් දුක සත්‍ය බහැර කරන්න කියපයි. අර විපාක මට්ටමේ මේ මුල් එක දුරු කරන්න එකක් දේශනා කළේ. බහදමස්සේ ප්‍රශ්න කරනවා එහෙනම්. ඒක ඉන්ද්‍රිය භාවනා නම්. ඒක විමුක්තිය නම්. උපදින්ම අන්ධයන්. උපදින්ම බිහිරන්. එයාය රූප බලන්නේ නැහැ, සම්දාහන්නේ නැහැ. නම් ඒගොල්ලන් බාහිරින් දිරපු කියනද එයා විමුක්තිය ලැබුවායි කියලා පස්සෙන්ද? එනිසා දුක සත්‍ය දුරු කරන්න කියලා නෑ. දුක සත්‍ය දුරු කරන්න කිව්වොත් අර බ්‍රේන් ඩෙත් එක තමයි කොමාවට ලක්වෙච්චා. එහෙනම් බාහිරින් දිරපු කියන්නේ මොනවද? එයා හර බාහිරින් දිර වෙලින් අරමුණ ගන්නේ නෑ. එහෙම සත්‍යයක් නෙමෙයි බුදුහාම දේශනා කරන්නේ. නතේ කාමා යානි චිත්තානි ලෝකේ සංඛප්පරාවෝගල සත්‍යකාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයෙන් නෙවෙයි කියලා. ලෝකේ තියෙන විසුසුර දේවල් කාමයෙන් නෙවෙයි කියලා දේශනා කළේ. අන්න ඒ නිසා රූපන වලින් ශබ්ද නොහයින කියලා දේශනා කළේ නැහැ. පුද්ගලයාගේ ආගේ කියන්නේ මේක සංඛප්පරාගයක්. අවිද්‍යා ආගක හටගන්න මේ සංඛප්පන දෙයක් තමයි රාගය කියලා කියන්නේ. ඒක බාහිර රූපයක තියෙන දෙයක් නෙවෙයි. එතකොට මෙන්න මේ දුක සත්‍ය පිළිසින් දැනගන්නට ඕන. ඊළඟට සම්දේ සත්‍යං පහතම්බං. මොකද සම්දේ සත්‍ය කියලා කියන්නේ? යාන තණ්හා පොනෝ බරිඛාන නිරාගසාරතා తත්‍ර කන්තහ විනන්දිනි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. තමන්ගේ මිස්සඳ පංචකයට මේ අභ්‍යන්තර ස්කන්ධ පංචයේ තියෙන ආශාව තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ. අර මුල් ස්කන්ධ පංචකේ නිරුද්ධ වුණාට පස්සේ අන්න ඒ දේ අවිද්‍යා සාහිතව ගත්තට පස්සේ ඒක තමන්ගේ කරගෙන තමන්ගේම ස්කන්ධ පංචයේ තියෙන ආශාව තමයි දුකට හේතු වශයෙන් දේශනා කළේ. එතකොට මේකට කියනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා. ඒ වගේම සමුදය කියලා කාරණේකුත් කියනවා. ඇතුලෙන් තියෙන කාරණා නෙවෙයි බාහිරෙන් තියෙන කාරණාත් එක්ක සමහරව දෙවට හේතු දෙන්නවා. බාහිර තියෙන දේ කලකෙක ඥාතීන්, දෝදරුවන්, ඇඳුම් පැනඳුම් මේ බාහිර ශරීරය මෙන්න මේම දුකට හේතු වෙයි කියලා එදා සමහර හිතාගෙන හිටියා. ඒ නිසා තමයි යා තමන්ගේ දේපල ටික අයින් කළා, ඥාතියෙන් අයින් වුණා, දරුවන් ටිකක් අයින් කළා, අන්තිමට ඇඳුම් ටිකක් අයින් කළා. ඇයි? ඔවුන් දුක සමුදේ හැටියට දැක්කේ මේ මාත්‍ර දින කාරණේ. බුදුහාමුදුරුවෝ එතන දේශනා කරනවා මේ බාහිර තිරික එක සම්දේ. ඒක සංදේශයක් දෙන්නේ. ඒ බාහිර දේ දුරකලාට යම් කිසි ප්‍රමාණයකට තුරු වෙන්න පුළුවන්. නමුත් ඒකේ මුල තියෙන්නේ ඇතුළේ තියෙන්නේ. යථාපි මූලේ අනුපද්දේ දන්හේ චින්නෝ පිරුක්කෝ පුනරේව රූපති. එවං කේ තන්නනුසයන්නතේ නිබ්බද්දති දුක්ඛ පුනප්පනම්. මුල් සහිත මුදුන් මුලක් සහිත ගහක අතුපැපුවා කියලා ගහ නැරෙන්නේ නැහැ. අනුපන්ත වේදන්හේ නැවතය පුනරේව රුහති නැවතය වර්ධනය. එතකොට බාහිර බඩු නොපිටි අයින් කළා කියලා දුක් සමුදය සත්‍ය අයින් කළා වෙන්නේ නැහැ. එතකොට දුක් සමුදය ආර සත්‍යම අයින් කරන්න ඕන මොකද? මෙන්න මේ අභ්‍යන්තර තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව අයින් කරන නම් ඒක මුලටම ගියලා අවිද්‍යාව දුරු කරන්න ඕන. එතකොට ડોક્ટર සම්ඥාන සත්‍ය කියන්නේ මේ තමන්ගේම අභ්‍යන්තර ස්කන්ධ පංචකෙට කියන කැමැත්ත. එතකොට දුකට හේතු වෙන්නේ කැමැත්ත නැත්නම් තෘෂ්ණාව. බැරි වෙනවා දුකට හේතුව තෘෂ්ණාව බාහිර දෙයක් කියන කිව්වනම් මොකද වෙන්නේ? හේතු දෙකක් කියන්නේ මොකක්ද? ආසාවයි නැත්නම් ලෝභයයි ද්වේෂයයි දෙකක් කියන්නේ. ඒ ද්වේෂ කරන් දුක ගන්නවද? එතකොට මේ දෙකක් මොකේ එකක් කියුවේ? එකක් කියුවේ තමන්ගේ අභ්‍යන්තර ස්කන්ධ පංචකෙට තියෙන ආශාව කියවට පස්සේ ඒකට කැමති දේවල් ආශා කරනවා. ඒකට අකමැති දේවල් එක මොකද වෙන්නේ? ගැටෙනවා. එතකොට හේතුව මෙහෙම තියෙන්නේ. තමන්ගේ මතයට ගැළපෙන කෙනෙක් කියනවනම් හරිම හොඳ කෙනෙක් කියලා කියන්නේ. තමන්ගේ මතයට අකමැති නම් මට පේන්න බෑ කියලා. තන හේතු දෙන්නේ මේ වැදගත්. දරුවෙක් තමන් යම්දි දෙදෙනා නම් හොඳ ළමයෙක් කියලා කියනවා. තමන් අකමැති දෙයක් ඉන්න ගත්ත ගමන් දරුව දෙමිටේ කියන මණ්ඩමට යන්න හොඳ සුසුම් හදාගෙන ඉන්නේ. නමුත් දෙමග්ග කැමති නෑ. එනිසා ළමයා අකීකරු වෙන්නේ. එතකොට දෙමාපියෝ කැමති විදිහට මිහියොත් මොකද වෙන්නේ? දෙමාපියන්ගේ මණ්ඩම විතරයි ඉන්න පුළුවන්. එහෙනම් යන්න බෑ. එනිසා තමන්ට දරුව අකීකරු නම් තිනක් සතුටු වෙන්න. ඇයි ඒ තමන්ට වඩා ඉහළ තැනකට යන දරුවෝ දැන් සූදානම් වෙන්න මේ ඉන්නේ? හැමතැනදීම නෙමෙයි කියන්නේ. එතකොට තමා කැමති විදිහට ඉන්න ඕනේ නැහැ. හැබැයි තමන්ට තේරන කඩා හොඳ දෙයක් දරුවට තේරෙන්න පුළුවන්. යා ඊටම නම් දුර ගමනක් යනවා කියන්නේ සාමාන්‍යයෙන්. නමුත් ඔහුගේ තියෙන මේ බුද්ධි විකසනය දෙමෝපියන්ගේ තියෙන මේ පටු ආකල්ප නිසා තමයි පොඩි දැනට සීමාවක්. අපේ මුලකණෙන් සඳහන් කළේ එතකොට තෘෂ්ණා කියන කියන්නේ තමන්ගේ අභ්‍යන්තර තියෙන ආශාව. එතකොට බාහිර දෙයක තියෙන ආශාවට කියන්නේ සමුදේ කියලා. අභ්‍යන්තරයක තියෙන ආශාවට කියන්නේ සමුදේ සත්‍ය කියලා. ඒක සමුදයාගේ සත්‍යය. එතකොට සමුදයාගේ සත්‍ය නැති කරනත් එක්කම බාහිරයන් සමුදියම ඔක්කොම එක දුර වෙලා ගියේ. එතකොට සමුදිය ආරේ සත්‍ය තුළ සමුදියක් තියෙනවා. සමුදිය ආරේ සත්‍යයක් තියෙනවා. හැබැයි සමුදිය තුළ සමුදිය ආරේ සත්‍ය නැහැ. අර දුක්ඛ සත්‍ය අනිත්‍යද දැන්නේ. අපි මුලින් කිව්වේ දුකේ දුකක් තියෙනවා දුක්ඛ සත්‍යයක් තියෙනවා කියලා නේද? දැන් මේ දෙවෙනි එකෙන් නම් අනිත් කාරණා තුනටම යන අනිත්‍යද කොහොමද? සමුදේ සමුදේ විතර ඇදිනේ සමුදේ සත්‍ය නෑ. සමුදේ සත්‍ය තුළ සමුදයක් තියෙනවා සමුදේ සත්‍යයක් තියෙනවා. ඊළඟට නිරෝධය සහ නිරෝධ සත්‍යය. නිරෝධය සහ නිරෝධ සත්‍යය. කතමං චාවස්සෝ දුක්ඛ නිරෝධං හරිය සත්‍යං යෝතස්සායව තණ්හාය අසේසිරාග නිරෝධහ සංඛාර නිරෝධ. අන්න ඒ තමන්ගේ තෘෂ්ණාව ඉතුරු නැතුවම නිරුද්ධ කිරීමට කියනවා දුක්ඛ නිරෝධාන සත්‍ය කියලා. රාගත්වය, දෝසත්වය, මෝහත්වය. එතකොට ඒ දුක්ඛ නිරෝධාන සත්‍ය දුරු කිරීමත් එක්කම බාහිර නිරෝධයන් තියනවා නම්, කාම ලෝක නිරෝධ කිරීමක් තියනවා නම්, රූප ලෝක නිරෝධයක් තියනවා නම්, අරූප ලෝක නිරෝධයක් තියනවා නම්, ඒ සියලුම නිරෝධයන් අර නිරෝධ ආර්ය සත්‍ය දුරු කිරීමත් එක්කම දුර වෙනවා. එතකොට සාමාන්‍ය නිරෝධය කියන එක හරියට ගියන් ගත්තොත් ෆ්‍රිජ් එක, අවන් එක, මයික්‍රෝවේව් එක වෙන වෙනම ඒවා. එතකොට නිරෝධාන සත්‍ය කියන එක මොකද්ද? මේන් ස්විච් එක වගේ, ෆ්‍රිජ් ස්විච් එක වගේ. එතකොට අපිට බාහිර එකේ පියන් දරෝප කරගෙන ඉන්න පුළුවන්. ඒවට කියන සමුදය දුරු කරනවා කියන එක නිරෝධය. හැබැයි බුද්ධිමත් කෙනා මොකද කරන්නේ? ඒ එක එක වක් කරගෙන ඉන්න ඕන නැහැ. එයා දන්නවා කෙලින්ම කියනවා මනසක් තියනවා නම් එයා මේන් ස්විච් එක, ෆ්‍රිජ් ස්විච් එක මුලටම ගිහින් මුලින්ම නැති කරනවා. අනේ එතකොට අනිත් ඒ සමුදයම ඔක්කොම වෙලා නැතිල යනවා. සම් නිරෝධ ආනසත්‍ය තුළ නිරෝධයක් තියෙනවා, නිරෝධ ආනසත්‍යයක් තියෙනවා. මාර්ගයේ සහ මාර්ග සත්‍යයි. මාර්ග සත්‍ය කියලා කියන්නේ අර නිර්වාණ අවබෝධයම ඉලක්ක කරගෙන තියෙන මාර්ගය. නැත්නම් සම්මා දිට්ඨි පුරේණවා කියපු විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳව සුතම ඥාන ඇති කරගෙන වඩන මාර්ගය. ඒ මාර්ගය පුරේණට සුගතියට යන්න පුළුවන්, නිර්වාණ යන්න පුළුවන්. සුගතිය හරහා තමයි මේ නිර්වාණ ගන්න මාර්ගය තියෙන්නේ. සාමාන්‍ය මාර්ගයේ වඩල කෙනෙකුට නිවරණ දුරු කරලා ධ්‍යාන කරලා කෙනෙකුට සුගති ගාමයට පුළුවන්. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අරූපාවචර ලෝකට යන්න පුළුවන්. මාර්ගයේ වැඩුවට මාර්ග සත්‍ය වැඩුවා වෙන්නේ නැහැ. මාර්ග සත්‍ය වඩනවා කියලා කියන්නේ මොකද්ද? අර විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වස්සන් පරිණාමී සහිතව එක සම්පත්තානේ වැඩි වීම, නැත්නම් සම්පූර්ණ වැඩි වීම, සීල සමාධි ප්‍රඥා වැඩි වීම, ඉන්ද්‍ර ධර්ම වැඩි වීම, බල ධර්ම වැඩි වීම, සත්පොඥාන්ගේ වැඩි වීම, අර්ශන මාර්ග වැඩි වීම, මේ කුමනෝ අංගය අර සම්මාදිටියේ පෙරමුණේ තබාගෙන ඇතනට කියන අංග දෙකෙන් බැහැරව ස්කන්ධයන්ගේ සමුදේ ඉඳලා නිරෝධය අන්තය කරා යන මේ ආධ්‍යාත්මික නිදහසේ විමුක්තියේ ගමනකට ඇවිල්ලා දුක් නිරෝධ ගාමිනී පටිපදාල සත්‍ය කියලා කියන්නේ. ඒ සත්‍යයන් ක්‍රාණ කිසිදාක සුභතිය හිමි වෙන්නේ නැහැ. ඔහුට සම්පූර්ණ ගාමකට කියලා වැඩ යන බැරුණා. ඔහු සුභතියන් ස්ථාන යන්න පුළුවන් උඩ. හැබැයි මාර්ගය විතරක් කඩන කෙනාට යම් කිසි මාර්ගයකට යන්න පුළුවන් වුණාට ඔහුට සැබෑ වූ ආධ්‍යාත්මික ගමන මගෙහි සංසාර විමුක්තිය ප්‍රයන්න පුළුවන්. මෙන්න මේ විදිහට දුක්ඛ සත්‍ය පිළිසින් දැනගන්නට ඕන, සම්මුතිය සත්‍ය දුරු කරන්නට ඕන, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට ඕන, මාර්ග සත්‍ය වඩන්නට ඕන කියන මෙන්න මේ මූලික දැනුමට කියනවා සත්‍ය ඥානය කියලා. ඊට පස්සේ දුක්ඛ සත්‍ය පිළිසින් දැනගන්න අවස්ථාව සම්මුතිය සත්‍ය ප්‍රහීණ කරන සම්මුතිය සත්‍ය ප්‍රහීණ කරමින් ඉන්න අවස්ථාව, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරමින් ඉන්න අවස්ථාව, මාර්ග සත්‍ය වඩමින් ඉන්න අවස්ථාවට කියනවා කෘත්‍ය ඥානය කියලා. ඒක කරන අවස්ථාව. ඊළඟට කෘත්‍ය ඥානය. දුක්ඛ සත්‍ය පිළිසින් දැනගත්තා කියන අවබෝධය, සම්මුතිය සත්‍ය ප්‍රහීණ කළා කියන අවබෝධය, නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා කියන අවබෝධය, මාර්ග සත්‍ය නිමාවටපත් කළා, මාර්ග සත්‍ය වඩන නිමාවටපත් කළා, කටකෙච්ච අනුපදපදත්ත පරික්ෂින බව සංයෝජන මේ ආදි වචන වලින් කියන ඔහුට නැවත කරන්න දෙයක් නැහැ කියන අදාති විසිදාම් බ්‍රහ්මචරියන් කතා කරණී යන නාපරණිත්තයි කියලා කියනවා. අන්න ඔහු කටයුතු නිම කළ බව පිළිබඳ දැනුමට කියනවා කෘත ඥාන කියලා. එතකොට මෙන්න මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය හතර සත්‍ය ඥාන, කෘත ඥාන, කෘත ඥාන විදියට ඒවා අවබෝධ කර ගැනීම සා සංකීර්ණ මට්ටම කියනවා මේ දොළ සංකල්පය කියනවා තිපරිවට ද්වාර සංකල්පය. එතකොට මෙන්න මේ තිපරිවට ද්වාර සංකල්පය යන ගමනේදී ඔරු ප්‍රධානම මාර්ගයක් වන්නේ සතිපට්ඨාන කියන කාරණය. ඒ සතිපට්ඨාන කියන කාරණයේදී ඔව් කාය කාන පස්සේ විරති කිවිලියට කායේ කායම බලමින් වාසය කරනවා. ඒක ආනාපානසති වෙන්න පුළුවන්, ඉරියාමත වෙන්න පුළුවන්, සම්පජඤ්ඤ පබ්බේ වෙන්න පුළුවන්, ධාතු මනසකාරය වෙන්න පුළුවන්, පටික්කුල මනසකාරය වෙන්න පුළුවන්, නැත්නම් අවසීවතික වෙන්න පුළුවන්. ආනාපානසති හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳ වෙන්න පුළුවන්, යාම නියමාලි ඉරියව් පිළිබඳ වෙන්න පුළුවන්, තමා කරන කටයුතු වෙන්න පුළුවන්, පටිඝාපසේජෝ වායම වෙන්න පුළුවන්, නැත්නම් කේසාලෝමානකාදංකාදී වශයෙන් දෙතිස් කුණ සෑමෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් උද්දමාතක මිනිල කාදී මේ ශරීරයෙන් මිනිගයට පස්සේ ආයත්තන ඒ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව ફોකස් කළව සමතය වඩනවා. ඒ සමතේ හිත සමාධිමත් වෙනකොට බලනවා මේ රූපය කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ආහාර සමුදියෝ රූප සමුදය. ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධ රූප නිරෝධ කියලා ගන්නවා. ඔබ මේ තමන්ගේ ශරීරයේ පිළිසින් දැනගන්න. එකකටකින් හිත සමාධිමත් කරගන්නවා. අනෙක් අතින් ඔබ ශරීරයේ පිළිසින් දැනගන්නවා. කාය පිළිසින් දැනගන්නවා. තවත් අතකින් ඔබ එතනින්ම කෙලස් පහ යන පුළුවන් නම් එතෙන්දී සිත සමාධිමත් වෙන ඒ ඥානාංග වල අනිත්‍යය බලලා එතනින්ම හොට වන්නම් ධම්මාපසන වරණ පුළුවන්. එහෙම නැතුව තව කෙනෙක් උනන් තවත් ඉදිරියට ගිහිල්ලා කාමපස්සනාගෙන සමාධිමත් කරගෙන කිසියම් සමනකින් විදර්ශනා වඩලා පොඩුනම් දෙවනි මට්ටමට යන්න පුළුවන්. වේදනා ස්වේදන පස්සේ කිව් විදියට. වේදනා මාති වේදනා අනුව බලනවා. සැප දුක් උපේක්ෂා කරන වේදනා. නැත්තම් නිරාමිෂ සුඛ, නිරාමිෂ දුක්ඛ, සාමිෂ සුඛ, සාමිෂ දුක්ඛ, නිරාමිෂ දුක්ඛම සුඛ, සාමිෂ දුක්ඛම සුඛ ආදී වශයෙන් තමා විදින සැප දුක් උපේක්ෂාදී සියලුම වේදනාව ගැන ඉතාම අවධානයෙන්, ඉතාම සිහියෙන්, ඉතාම සත්‍යමත් වාසය කරමින් ඒ වේදනාවට හිත තබමින් ඒ ප්‍රතිප සමාධිමත් කරගන්න. ඒ සමාධිමත් වෙලෙ හිතින් මොහ බලනවා මේ වේදනාව ගැන එක දිගට මන දෙයක් නෙවෙයි. මේක පස්ස සංඛ්‍යා වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන එක ගන්නවා. පොඩි බොහෝ විට වේදනා ගම කායික වේදනා තමයි එන්නේ. නමුත් වේදනා කියන එක පොඩක් සායකට ගන්න පුළුවන්. චක්ක සම්පස්සඥා වේදනා, රූප සම්පස්සඥා වේදනා, මේ ආදි වශයෙන් ගාන සම්පස්සඥා වේදනා, ජීව සම්පස්සඥා වේදනා, සෝත සම්පස්සඥා වේදනා ආදි වශයෙන් මේ වේදනා හැටම ගන්න පුළුවන්. එතකොට මේ වේදනාව විඳිනකොටම දන්නවා මේ වේදනාව දිගට තියෙන එකක් නෙවෙයි. ස්පර්ශ නිසා හටගෙන හැම මොහොතේම නිරෝධ වෙන ස්වභාවයක් දකින්නවා. එතකොට දකින්නවත් එක්කම අර වේදනාව මගේ කියලා ගත්ත ස්වභාවයකින් අඩු වෙනවා. ඔහු දකින්නවා මේ වේදනාව කියන්නේ මේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් නිසා මේක සත්‍ය පුද්ගලයෙක් ඉන්න දෙයක් නෙවෙයි කියලා දකින්නවා. ඒ වේදනාව සත්‍ය කුලිතින ගැට ගහන්නේ නැහැ. තමන්ගේ වේදනාව ගැන වගේම අනිත් කෙනෙකුගේ වේදනාව ගැන මේ වගේ හේතුඵල සිද්ධාන්තය මත ඉඳගෙන ඔබ නොවන තේරුම ගන්න සාර්ථකයි. ඊළඟට චිත්තේ චිත්තාන්පස්සේ ඉහෙරෙති. දැන් මුලින් කයින් පටන් ගත්තේ කය ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. වේදනාව ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ තමන් සිත ගැන හොඳට අවධානයෙන් ඉන්නවා. දැන් ටිකෙන් ටික තමන්ගේ පරිපාලන කටයුතු තමන්ගේ මතට ගනිමින් දැන් ඉන්නේ. දැන් බලනවා සිතට සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. වේදනාගං වා චිත්තං වේදනාගං චිත්තංති පජානාති. දැන් පොඩ්ඩක් තමන්ට අයින් ගන්න පුළුවන් කමක් නැහැ. තමන් දැන් ඉන්නේ මේ කොහෙද? තමන් දැන් ඉන්නේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන දේන් පිළි දෙක උඩට දැන් හරියට ට්‍රැක් එකට දාලා දැන් තියෙනවා. දැන් ආයේ කිසිමදයක් තමන් බාහිර ලෝකයට නැඹුරු වෙලා කරන්නේ නැහැ. තමන්ගේම අභ්‍යන්තරය, තමන්ගේම නිරෝධය, තමන්ගේම නිවීම සාක්ෂාත් කිරීම සඳහා වූ වැඩ පිළිවෙලට අවංකව බැසගත්තු කෙනෙක් මේ. මෙන්න මේ මට්ටම වෙනකොට අපි කොමන දෙයක් ජීවිතේ කළා ඒ හැම තැනදීම තමන් බලනවා තමන්ගේ නිර්මාණයක් තියෙනවා මෙසමන්තයක් තියෙනවා. මොකක්ද මෙසමන්තය? මම මේ දේ කරනකොට මගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලනවා. පින්කම කරන්න ගියන් බලනවා. මේව වැඩි වෙන දේවල් අත ගහන්නේ බැන්නම හරිනේ. එහෙමත් බැන්නම් කියලා කියනද? මේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි වෙන දේවල්ට අත ගහන්නේ නැහැ තමයි. මුගොත්ම බැරි නම් ගිහිල්ලා ඒ වත්මිටි වැඩක් බලක් කරන උදළු ගන්න මල බර ටිකක් සුද්ධ කරන්න. එහෙමත් බැරි නම් ගිහිල්ලා නිදා ගන්න හොඳට පෙරවෙන්න. තමන් මොකක් කළත් තමන් බලනවා මේ දේ කරනකොට තමා ධම්මා දාස දහම නැමැති කණ්ණාඩි ඉස්සරහා තියාගෙන ඉන්නේ. වැඩි දෙයක් කියා තමන්ගේ කොණ්ඩේ පීරුවත් ඇඳුමක් ඇඳලා සෙරෙප්පු දෙකක් දැම්මා. දරුවෙක් විශ්වවිද්‍යාලයට යවුවත් වාහනයක් ගත්තා. වාහනේ හේතුවක් තියෙනවා. බලනවා මම මේක කිරීමේ මගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙනවාද වැඩි වෙනවාද? මේක කිරීමේ මගේ ලෝභකාම වැඩි වෙනවද? මගේ සංකල්පිතේ වැඩි වෙනවාද? මගේ මාන්නේ වැඩි වෙනවාද කියලා හොඳට තමන් ගැන තමන් දැන් බලනවා. ඇයි එහෙම බලන්නේ? තමන්ට තියෙන වටිනාම දේ තමන්ගේ හිත. දැන් තමන්ගේ හිතට තමන් විතරයි. මෙන්න හිත විතර හම්බ වුණා. මෙච්චර කල් හිත විතර හොයගෙන ගියානේ අපි පිටතට නේද? යාළුවෝ හොයගෙන ගිය දොර දිහා හිත විතර හොයගෙන. මෙන්න දැන් හිත විතර තමන් ළඟමයි ඉන්නේ. හිත විතර බලන්න නම් කොහෙද යන්නේ? කන්නාලිලම කියන්නේ. හිතට විතර වීම කියන්නේ මොකද්ද? චිත්තානුපස්සනාව. සතිපට්ඨානේ චිත්තානුපස්සනා තමයි හිතට විතර වීම. The way how to make a friend is that practice in mindfulness, especially the contemplation of consciousness. තමන්ට සැබෑ මිතුරෙක් හදාගන්න ක්‍රමය තමයි සතිපට්ඨානය තුළ ඉඳගෙන චිත්තානුපස්සනා වැඩි. සදෝ සම්මා චිත්තං සදෝ සංචිත්තං විපදානාති. හිත ද්වේෂාගත වෙනකොට හොඳට බලනවා හිතේ දැන් අමනාපයක් තියෙන සංකේපයක් කියන්නේ. වචනයක් කතා කරනකොට නම් කෙනෙකුගේ හිතේ දැන දෙයක් කියන්නේ නැහැ. කෙනෙකුට අපහසුක පත්වන දෙයක් කියන්නේ නැහැ. වීත දෝ සම්මා චිත්තං වීත දෝ සංචිත්තං විපදානාති. හිතේ දෝෂ නැති වෙනවා දන්නවා. තමන්ගේ ළඟ දැන් අමනාපයක් නැහැ. දැන් කිව්වත් වෙන මෛත්‍රිය කියලා දන්නවා. කෙනෙක් යහමගට ගන්නවා කියන හැඟීම විතරයි ඒක කරන්නේ. ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. සමනාපෙන්න දෙයක් කරන්නේ. සමෝහං වාචිකං සමෝහං චිත්තං විපදානාති. තමන් හිත දැන් මොඩකම් වෙන්න තියෙන්නේ. වේත මොහං වාචිකං වේත මොහං චිත්තං විපදානාති. තමන් හිත දැන් මොඩකම තුරු වෙලාද කියලා තමන් බලනවා. ඉස්සරහා බලනකොට ඉස්සරහට බැසගෙන නම් තියෙන්නේ මොඩකම ඉන්නේ. ඉස්සරහට දැකලා කමන්නේ බැලුවට කමන්නේ බලනකොටම බලන්න කාමී පැත්ත නැහැ. බත් පිඟානි කැමරික කනකට රස එනකොට රස එන්නේ පිඟානි තියෙන කැමරේ කියලා හිතන්නේ. මොකද හිතන්නේ? මේ රස දැනෙන්නේ මේ වෙලාවේ කඩේ තියෙන කැමරේ කියලා දකිනවා. මේ වෙලාවේ රස විඳින්නේ පිඟානි තියෙන කැමරේ කියලා දැක්කොත් මොකද වෙන්නේ? අපි මොඩකම ඉන්නේ. මේ වෙලාවේ රස දැනෙන කැමරේ අර කටේ කෙනත් එක මිශ්‍ර වෙලා කටේ තියෙන කෑම දෙකේ කියලා දැක්කොත් තම මොන නොනෙකින්? අන්නේ වගේ තමයි ඇසෙන් රූපය කලයක විඳිනකොට, කනින් ශබ්දයක් පහලයක හඳුනා ගන්නකොට, නාසයෙන් ගඳ සුවඳක් දිවෙන් රසයක් මේ කුමන විදියට අරමුණක් තමන් ගත්තත් ඒ ගන්න අවස්ථාවේ තමන් සතිපට්ඨාන තුළ උපරිම ලෙස සිහියෙන් ඉන්නේ. ඔබ දන්නවා ඇසෙන් බලන රූපේ චක්කු විඤ්ඤාණ අවස්ථාව නෙවෙයි. ඇස රූපේ චක්කු විඤ්ඤාණ චක්කු සංස්කෘතිය රූප සංඥා රූප සංකේතන රූප විතක්ක රූප විචාර විපාක මනෝ ධාතු විපාක මනෝ විඥාන ධාතු මේ සියලුම අවස්ථා පසුකල ගිහිල්ලා ඒ අරබය හටගත්තු වේදනා සංඥා දෙක මන ආයතනයෙන් සීගිරිය වශයෙන් මනංච පටිච්ච ධම්මේ දුප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථා වෙනෝයි. දැන් මේ රූපය හඳුනාගන්නේ කියලා දකින්නේ තොට බාහිර රූපයක් හඳුනා ගන්නවා. බාහිර කෝණ ප්‍රතිචාරයක් දක්වනවා. කෙනෙකුට ආවාදයක් දෙන එකක් මත කරනවා. තමන්ගේ හිත රැඳගෙන තමන් මොහොතපත් නොවේ. තමන් අවිද්‍යාවෙන් බැස නොගෙන යාමේ කරන්නේ. වීත මොහං වාචිත්තං වීත මොහං චිත්තං විපජානාති. මේ අවසාන ප්‍රතිඵලය මොකන්ද? නිමුත්තං වාචිත්තං විමුත්තං චිත්තං විපජානාති. දැන් තමන්ගේ හිත බාහිරින් මෙදෙකට තියෙන්නේ නැද්ද කියලා තමන් දකිනවා. When the mind is liberated from the outside, he knows that my mind has liberated from the outside. ඔහු දකිනවා. තමන්ගේ හිත බාහිරින් මෙදෙල නම් මෙදෙල කියන්නේ දැන් අවිද්‍යාව නෑ. අවිද්‍යාව දුරු කිරීමේ ප්‍රතිඵල විදියටයි ඔහු දැන් මේ නිවිලෙන්නේ. ඔහු මිදෙන්නේ සාමාන්‍ය රූපයෙන් නෙවෙයි. ඔහු රූපයෙන් මිදුණා කියලා කියන්නේ ඔහු සම්පෙන් ගන්ධෙන් රසෙන් පොට්ටම්යෙන් මිදුණා කියලා කියන්නේ මොකද්ද? ඔහු මිදුණේ ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛයස් කියන මේ සකල විද දුක් සමුදයන් තමයි මේ තැන තා නිදහස් වෙලා තියෙන්නේ. පින්නතනි මෙන්න මේ නිදහසේ කණිවිඩයක් දේශනා කරන්නටයි බුදුරජාණන් වහන්සේ ඉතාම දිගු කාලයක් අප වෙනුවෙන් අපරිමිත කැපවීමක් සිදු කරලා මෙන්න මේ මට්ටමට උන්වහන්සේ ආවේ සහ මේ වටිනා දහමක් අවබෝධ කරගෙන ඒ දහම ඇසළ පොහොය දවසේදී දේශනා කළේ අපේ මේ විමුක්තිය සඳහායි. බුද්ධෝසෝ භගවා බෝධය ධම්මං දේශේති. අවබෝධයට පත්වන බුදුරජාණන් වහන්සේ අවබෝධයේ සඳහා ධර්ම දේශනා කරනවා. දන්තෝසෝ භගවා ධම්මතය ධම්මං දේශේති. දාන භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ සංසම් භාවයේ පිණිස ධර්ම දේශනා කරනවා. දාන භාවය සඳහා ධර්ම දේශනා කරනවා. සන්තෝෂෝ භගවා සමථාය ධම්මං දේශේති. නිවුණු සැනසෙන බුදුරජාණන් වහන්සේ අනිත්‍යයේ නිවීම සැනසීම සඳහා ධර්ම දේශනා කරනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. කෙලෙස් පරිපාල පත්‍ත්‍ය කෙලෙස් වලින් විමුක්තියට පත්‍ත්‍ය බුදුරජාණන් වහන්සේ අනිත්‍යයේ ක්ෂේස පරිනිර්වාණය සඳහා කෙලෙස් වලින් මෙදීම සඳහා ධර්ම දේශනා කළා. එනිසා මෙන්න මේ ගමන් මගේදී මේ චිත්තං පස්සනාව ආරහාත්‍යපු ගමන් මගේදී වේදනං පස්සනාව කරහොත් පිරිසෙනවා. ඒකදී තමන් හිතන නීවරණ එනකොට සපුරාම එන්නේ නීවරණ තමයි තේරුම් ගන්නවා. කාමච්ඡන්ද ව්‍යාපාද කියන නිදාදී මේ නීවරණයන් මනමින් හෝ පසක් කරනවා. ඒ විතරක් නෙවෙයි රූප වේදනා නිස්සංග පංචකය හොඳට දැන් යා තේරුම් ගන්නවා. ඕ පංචස්කන්ධයක් දන්නවා. ඕ සංඛයක් දන්නවා. පංච උපාදස්කන්ධයක් දන්නවා. ඒකෙන් මිදෙච්ච සහුරාම ප්‍රඥාවෙන් විකසිත වෙච්ච විඥානයේ ස්වභාවය තෝදාගෙන. ඒ නිසා ඒ තැනස්සාගේ ළඟට අර මුලින් හටගත්තු පංචස්කන්ධය එනකොට උන් දන්නවා. දැන් මගේ ළඟට මේක එන්නේ සක්කාය විදියටද? ඒ සක්කාය විදියට ආවත් ඒක නිමුකණක් නොවන විදියට මා විදර්ශනාවෙන් බලනවද කියලා උපරිම ලෙස සිහින් ඉනවාද කියලා බලනවා. නිවන් දැකන කම්ම අපිට එකපාරම සක්කාය දුරු කරන්න බෑනේ. සක්කාය සම්පූර්ණ දුරු කරන රහතන් වහන්සේ. අපේ ළඟට එන්නේ අර ස්කන්ධ පංචේ කිසු ස්කන්ධ පංචකය අපේ අවිද්‍යාව සංඥා හරි තියෙනවා නම් අනුසය වශයෙන් හරි තියෙනවා නම් සක්කාය ඇති දෙයක් විදියටයි තමන් ස්කන්ධ පංචකය පරිහරණය කරන්නේ. නැත්නම් පංචවිධ ස්කන්ධයක් විදියට. හැබැයි ඔහු උපරිම ලෙස සීල සමාධි ප්‍රඥා වඩන කෙනෙක් විදියට ඔහුගේ ආධ්‍යාත්මික ගමනාගේ සාර්ථකත්වය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් විස්තර කරනවා. කොහොමද? ඇසට රූපයක් එනකොටම රූපය හඳුනා ගන්නකොටම රූපයේ පිළිමන්දව ප්‍රිය භාවක් අප්‍රිය භාවක් ඇතුණා නම් සැනිකව තේරුම් ගන්නවා තමන් දැන් මොලා වෙලයි කියලා. උපරිම ලෙස ඒක නැත්තා සතිමත් භවයේ පිළිදනවා ප්‍රීති කිනම්ම ඇසට දැකපු රූපය හටගත්තු මන පවනාප බව නැත්නම් රාග දේශ භාවක් ඇතුණා නම් හරියට ඇස් පිය ගන්න මොහොතක් ඇනේ ඉතාම සල්ප මොහොතකදී අර රාග දේශ දුර වෙලා හිත ඉක්මනින් උපේක්ෂාවට පත් කනට යන ශබ්දයේ කිනෝ මුලා වුණා ඉක්මනින් මොහොතේ මුලා වෙන නිදහසන හරියට අසුරු සෙනඟ ගන්න මොහොතක් ඇනේ ඉතාම සල්ප වේලාවකදී නාසයෙන් දෙන ගඳ සුවඳින් එන ඔහුගේ සැපදු නැත්නම් ප්‍රියමනාප බවක් ඇති වෙනවා නම් ඒ නාසයේ ගන්ධයට බැස ගන්න ස්වභාවය කොයිතරම් ඉක්මනින් දුර වෙනවාද යත් හරියට කොහොමද දක්වන්නේ? නෙළුම් පතක පාත නැවෙච්ච නෙළුම් පතක වතුර විඳක් දැම්මොත් ඉක්මනින්ම ඒ වතුර බිඳ දිමට වැටෙනා වගේ සල්ප මොහොතකදී අර නාසයේ අරමෙ ඇති වෙච්ච ප්‍රියමනාප බව දුර වෙනා ඉතු වෙච්චානේ තියෙනවා. අන්තිමට දිමට එළඹුණු රසයෙන් ඇතිවන මන පමනාප බව දුර වෙනකොට ළඟට යන්නේ හරියට දිනේ කෙළවරේ තියෙන කෙළ පිටක් දිමට වැටෙන තරංගතරද ඉතාම සල්ප මොහොතකදී ඒ තැනට අවශ්‍ය පිළිඳ ඇතිවෙච්ච ප්‍රිය අමනාප බව දුරු කළ උපේක්ෂාවක් තියෙනවා. කයට ඇතිවන ස්පර්ශ නිසා ප්‍රිය අමනාප බව රාගයක් හෝ ද්වේෂයක් හටගත්තොතින් ඒක දුරු වෙන උඩ කොයි තරම් වෙලාවක් ගත වෙන්නේ හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කරාටක් නවන්නට නවපුවටක් දිගු කරන්න තරංග කරන ඉතාම සල්ප වේලාවකදී අර කයක නැඹුරුණු ස්පර්ශය පිළිබඳ වැටි වෙච්ච ලෝභ ද්වේෂ දෙක දුර වෙලා හිත ඉක්මනින්ම උපේක්ෂාවෙ පිහිටනවා. ඇයි මේක නැත්තා? උපරිම ලෙස සිහිනින නිසා. හිතට ඇතිවන සිතුවිල්ලක් ගැන තිවන ප්‍රියාවනා බව දුරු කරන්න කොච්චර වෙලාවක් ගත වෙන්නේ? හරියට ගිනි යම් වෙච්ච රත්වෙච්ච යකඩ වාදනයකට වතුර බිඳක් දැම්මොතින් ඉතාම ඉක්මනින් ඒ වතුර බිඳ සිඳිලා හිඳල යන වගේ අර හිත ඇති වෙච්ච මනෝ විඥානය පිළිබඳව මන අමනාප බඳුරු වෙලා හිත ඉක්මනින් උපේක්ෂා කරනවා. මේ සඳහන් කළේ මඟඵලලාභී උතුම්මෙන්ගේ ලක්ෂණ නෙවෙයි පිටතින් මේ කල්යාණ පුතග්ගණයෙන්ගේ සිල්වත් ජීවිත ගත කරන මේ සුතමේ ඥානය මනමින් ලබා ගත්තු උපරිම ලෙස සතිපට්ඨානය තුළ සිය ජීවිතය සකසා ගත්තු ශ්‍රාවකයන්ගේ ආධ්‍යාත්මික දිවි මගේ සාර්ථකත්වය ඔය කොයිතරම් ඉක්මනට උපේක්ෂාවට පත් වෙනවාද කියන කාරණාවයි මෙතෙන්දි මේ ඉන්ද්‍රිය භාන සූත්‍රයේ අනුත්තර ඉන්ද්‍රිය භාන විදිහට සඳහන් කරන්නේ. මේක නැත්තා උපරිම ලෙස සතිපට්ඨාන ක්‍රමයෙන් විදර්ශනා සහිතව කාලයකට දැනගෙන පෙර මුලින්ම සඳහන් කළේ හුස්ම ගන්නවා පිට වෙනකොට අනිච්ඡානුපස්සී දේවති අසසී සාමිති සික්කති අනිච්ඡානුපස්සී පස්සසී සාමිති සික්කති කියන තැන සඳහන් කළේ අන්න ඒ පුහුණුවේ ඉගෙන ගන්න තාගේ තියෙන ප්‍රතිඵලය තමයි මේ සඳහන් කළේ. මේ මැවිලේට නැත්නම් මෙතනින් තව පියවරක් ඉදිරියට යනවා කොහොමද? ඔහු තව ඉදිරියට යන පස්සේ සේකපු ජනක විදියට සෝතාපන්න බවට පැස්වෙච්ච සායෙන් ඉදිරියට අරහන්ත මාර්ගයට දක්වන පුද්ගලයාගේ ලක්ෂණ විස්තර කරනවා සේක ප්‍රතිපදාව කියන්නේ. ඔහුගේ ලක්ෂණ දක්වන කොහොමද? ඔහුට යම කිසියම් අරමුණක් පිළිබඳව මනා පමනක බව නැත්නම් කැමැත්තක් හෝ අකමැත්තක් ඇති වුණා නම් ඒක දුරු වෙන්න ඔහු බලන්නේ කොහොමද? අට්ඨේ යති හරණයති ජිගුච්ඡති කියලා කියනවා. ඔහු මේක ඉතාම නිතර දෙයක් පිළිපුල් දෙයක්. ඔහු ඉතාම අප්‍රසන්න දෙයක් ඉදෙන් එක දකිනවා. ඇයි එහෙම දකින්නේ? ඔහු දකිනවා බාහිර ඉතාම සල්ප දෙයක් හරි බාහිර තියනවා කියලා දැක්ව තින්නේ. ඒ මොකද තමයි දකින්නේ? ඒක තමයි ආශය කරනවා කියන්නේ. යෝ රූපය අභිනන්දති සෝ දුක්ඛං අභිනන්දති. යෝ සංඤ්ඤය අභිනන්දති සෝ දුක්ඛං අභිනන්දති. යමෙක් රූප සංදාලියේ සතුට වෙනවා කියන්නේ මොකද්ද? ඔහු ඒ පමණට මෙවෙන් එනකොට දුක් වෙනවා කියන ගැන්නේ කියන්නේ. යමක් දැකලා සතුට වෙනවා උදාහරණයක් වෙනවා අක්කුඩි ගහනවා උඩපනිනවා කියන්නේ මොකද්ද? ඒ මට්ටමට මේක වෙනස් වෙනකොට එයාගේ අඬන මට්ටම තමයි ඒ කියන්නේ. හොඳට මතක තියාගන්න. රූප ශබ්ද ගන්ධ ආදී දේකින් උද්ධාමින සතුටටපත් වෙන අවිද්‍යාසගත ඔහු ඉන්නවා කියලා කියන්නේ එපමණටම වූ ඒ රූප ශබ්ද ආදී තම අකමැතිසේ තමන්ගේ දිවියට එන වෙනකොට ඒ පමණට මේ තැනත්තා දුකට සංවේගයට වැළපීමටපත් වෙනවා. අනේ සහෝ මේ ලෝකයේ තුල ඇලීම මහා බියකම දෙයක් ලෙස බයිපට්ඨාන නාමයේ කියන විදිහට සඳහන් කරන විදිහට මේ ලෝකයේ තුරට ලැබීමේ බිය උදාගෙනා සේක පුද්ගලයා අට්ඨේ යති හරණයති විමුච්චති කියන්නේ මේ කයි ඔබට දැකලා ඉක්මනින්ම උපේක්ෂා සාර දෙනවා. තමාට වැරදුණු ප්‍රමාණය තමයි ඉක්මනින්ම තේරුම් ගන්නවා. ඇයි තමන්ට වටින තමන් ජීවිතය තමන් දුක් විඳින කැමති නැහැ? තමා මෙච්චර අමාරු ලැබපු ජීවිතය මෙච්චර තින්කල ලැබපු අවස්ථාව බුද්ධෝත්පාද කාලය ප්‍රයෝගී කරගෙන එතනත්තා උපරිම ලෙස තමන්ගේ මනස ධර්මය තුළ ස්ථාපිත කරගන්නට මේ සතිපට්ඨානය උපරිම ලෙස උභාග්‍ය කරනවා. මෙහෙම යන මේ තැනත්තා පින්නතුනි බාහිර ඉන්ද්‍රිය පුද්ගලයාගෙන සඳහන් කරනවා ඉන්ද්‍රිය මාන සූත්‍රයේ. කොහොමද? ඒ තැනත්තාට පිළිකුල් දෙයක් දිහා බලලා ඒ පොණ පිළිකුල් විදිහට මෙහි කරන්න පුළුවන්. පිළිකුල් දෙයක් නැත්නම් අවලස්සන දෙයක් ලස්සනයි කියලා මෙහි කරන්න පුළුවන්. ඒ ලස්සන අවලස්සන දෙකම දුරු කරනවා නම් උපේක්ෂයෙන් බලන්න ඕන නම් එහෙම බලන්න පුළුවන්. නොපිළිකුල් දෙය නැත්නම් ලස්සන දෙය ලස්සන දෙය විදිහට දකින්න පුළුවන්. ලස්සන දෙය කැට විදිහට බලන්න පුළුවන්. ඒ ලක්ෂණ දෙහි ලක්ෂණ කැට දෙකම දුරු කරලා උපේක්ෂාව බලන්න ඕන නම් එහෙම බලන්න පුළුවන්. ඒ කයින් පස්සේ හිතන නෝටිෂණි කර ඒ මොහොතේම තමන්ගේ සංඥා වෙනස් කරගන්න පුළුවන්. පින්නතුනි මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉහළම දක්ෂතාවය කියන මොකද්ද? පර්සෙප්ෂන් එක වෙනස් කරන දින දක්ෂතාවය. සංඥා වෙනස් කරන දින දක්ෂතාවය. නැත්තම් සංඥා විපල්ලාසය දුරු කරන්න තියෙන දක්ෂතාවය. බාහිර කිසිම දෙයක් වෙනද වෙනස් කරන දෙයක් නැහැ. සම්පූර්ණ වෙනස් කරන්න තියෙන තමන් හිතන විදිය, තමන්ගේ පර්සෙප්ෂන් එක, තමන්ගේ සංඥා වෙනස් වීම විතරයි. සංඥා වෙනස් කරගත්ත ගමන් ගලුත් එකයි මලුත් එකයි. නින්දාවත් එකයි ප්‍රසන්නතාවත් එකයි. පොට්ටස්ස රෝග ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරදං තේමං. ඒ තමයි මංගල මුත්‍රාන් කියන්නේ. මේක තමයි ඉහළම මංගල කාරණය. ලාභ ලාභ යසයිස ප්‍රසංසා නින්දා සැප දුක් කියන මේ අටලෝ දහම අපි සෝත මනසින් දැකලා ගන්න පුළුවන්. ඒක කොහොමද හටගන්නේ? ඒක මනෙන් කඩපාන කළටි කරගන්න දෙයක් නෙවෙයි. ඒක ආයන්සි නැති කරගන්න දෙයක් නෙවෙයි. ඇසට දකින රූපේ නිරුද්ධ වෙලා කියලා දකිනකොට කනට අහන ශබ්ද මේ මොහොතේ නිරුද්ධ වෙලා මේ මනෝ විඥාණයෙන් තේරුම් ගැනීම කියලා අවස්ථාව දැක්කොත් පින්නතුනි බාහිර දෙයකට අපට ඇලෙන්න තියා ගැටෙනවා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අඩු ගන්න උපේක්ෂා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මනස ඉන්න කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි ආකාශයේ ඇහැට දකින ආකාශයේ තාරකාව නැත්නම් ගැලැක්සියා මේ අවුරුදු 100 ගණනකට කලින් විනාශ වුණා කියලා අපි දකිනවා නම් අපට ඒකේ ලෝභයක් නැත් ආසාවක් නැත් දේශයක් නැත් ඇති වෙන්න තරම් ඇති වෙන්න තියා ඇති කරගන්න ඕනේ නැහැ කියලා තුමනක් යාමයි අපට හිතන්න දෙයක් නැහැ. මේ තමයි තේරුම් රිසර්ච් එක කියන්නේ. රිසර්ච් එක ඇක්වයර් කරන දෙයක් නෙවෙයි. රිසර්ච් එක අර භාවිතය තුළින් ප්‍රැක්ටිස් එක තුළින් ලැබෙන රිසර්ච් එකක් තමයි. ඒක වඩන දෙයක් නෙවෙයි. ඒක අර වඩපු දෙයක් ලැබෙන ප්‍රතිඵලයක්. එනිසා සාමාන්‍ය මට්ටමේ උපේක්ෂා කියලා කියන්නේ එක මොහොතකට දෙයක්. මම ඇලෙන්නේ නැහැ, මම ගැටෙන්නේ නැහැ, එයා මට බනිනවා, මට හොඳ කියනවා, මම ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ කියලා එනම් කොහොමද? එයා විඥානේ ඉන්නේ. ඒක විඥාපාන සුප්පාද උපේක්ෂා. ඒ උපේක්ෂා බුදුදහමෙන් අගය කරන්නේ නැහැ. බුදුදහමෙන් අගය කරන්නේ මොකද්ද? ශුන්‍යතෝ ලෝකං අරිහස්සෝ. මේ ඇහැට දැකෙන රූපේ නිරුද්ධ වෙනවා කියලා දකිනවා නම් කියන්නේ. අන්න ඒ දෙය ඇති උපේක්ෂා. මේක කියන්නේ සංඛාර උපේක්ෂා ඥානයි. මේක කියන අනුපාද නිරෝධය කියන්නේ. තමන් කරුගානේ විදර්ශනා කරන තරම් දෙයක් නම් බාහිර ලෝකයේ තුල තමන් නිර්වාණය වෙන්නේ නැහැ. ශුන්‍යත අනිත්‍ය අපන්නේ කියන්නේ මෙන්න මටම පිනුතුනි. ඉතින් මෙන්න මේ ගමන් මාර්ගයට යන ගමනේදී තමයි මේ අපි සතිපට්ඨානේ වැළුවේ. කයේ කායම බලලා අපි වේදනාවන් නිවේදනාව බලලා සිතේ සිතන් බලලා ධම්මයේ ධර්මානුපස්සනා කියන වැඩලා අපි මේ ස්කන්ධ පංචකෙම තේරුම් ගන්නේ. එහි ඉහළ මට්ටමක් තමයි අපේ උපරිම ලෙස බොධිඥාන ධර්ම සති ධම්ම විද්‍යාවි බොධිඥාන ධර්ම වල අපි උපරිම මට්ටමේ වාසය කරනවා. සති සම්බොධ්‍යංග, ධම්ම විද්‍ය සම්බොධ්‍යංග, පිරි සම්බොධ්‍යංග, පීති සම්බොධ්‍යංග, පස්සාදේ සමාධි උපේක්ෂා කියන මේ බොධ්‍යංග සපුරාම තමන් ජීවිතයේ ඉන්ද්‍රිය අවයව බවට පත් කරගන්නවා. ඒ තුලින් ඇතිවෙන සතිමත් බව නිසා එක නැත්තාට අර මෙතේ සුතමේ ඥාණයෙන් අසා දැනගෙන තිබුණෝ දුක්ඛාරේ සතරන් සත්‍යෝට දැන් මේ භාවනාවේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. මොකද දුක් සත්‍ය කියලා කියන්නේ අර ස්කන්ධ පංචකය විපාකමත් මේ ස්කන්ධ පංචකයේ සම්දේ වේගෙන බුද්ධකිනවා. ඒ සමාහයෙන් දකිනවා. ඊට පස්සේ සම්දේ සත්‍ය කියන්නේ මොකද්ද? මේ තමන්ගෙම ඉස්සන්න පංචකයෙන් නන්දරාගය කියන එක දකිනවා. ඒක Nirodhi Nirodha satyade dakinawa. මාර්ග සත්‍යයේ සෝදාගෙන මොකද්ද? මෙන්න මේ ආරසිනින මාර්ගය නැත්තම් සතිවර්තනය තුළ උපරිම ලෙස අඛණ්ඩව තමා ගන්න කුස්මරල්ල පාසාම තමන්ගේ ජීවිතය පුරා විහිදී යන සතිමත් බව භාවිතය ධම්ම දීපාදී ක්‍රියේතර ධම්මසරණ අත්දේ පාදේකේ අත්සරණ නානිසරණාති මන්ත්‍රමඩ තමන්ට පිළසරණ තමන්ගේ රිතුජ්‍යක තමන්ගේ විමුක්තිය තමාව විසින් සකස් කරගෙන තමාගේම දෑතට තමාගේ විමුක්තිය සාක්ෂාත් කරගත් අවස්ථාව. එදාට උඩ තවදුරට බුදුහාඳුර මත යටෙන්නේ නැහැ. උඩ තමන්ට ධර්මයේ දේශනා කරපු කෙනා මත යටෙන්නේ නැහැ. ඔහුගේ සද්ධාන ලක්ෂණවත් ඔබට විශ්වාස කරන අදහන දෙයක් නැහැ. හැබැයි සද්ධාවේ තාලක්ෂණයක් කියලා සම්පසන්න ලක්ෂණය කියලා. මේ දර්ශනය කියලා දීපෝ උත්තමයන් වහන්සේ ඒ සාන්තයන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් කියනවා. හැබැයි කවුවත් ඊට පස්සේ උට අදහන යන්න ඕනේ. කම්පියුටර් එකක් ෆේස් එකක් නැහැ. නමුත් ඔබ හිත සතුටුයි ප්‍රසන්නව මේ දහම ලෝකෙට දේශනා කර උත්සමයන් ගැන ගෞරවයෙන් කෘතඥතාවයෙන් සතුටෙන් සම්ප්‍රසාද ලක්ෂණයෙන් තවදුරට ඔහු තමගේ දිවි ගමනේ අවසානය දක්වා පරිනිර්වාණය කරා ගමන් කිරීම දක්වා ඔහු කටයුතු කරගත කරනවා. ඉතින් පින්වතුනි මෙන්න මේ දහම් පණිවිඩය තමයි එදා බුදුරජාණන් වහන්සේ පස්වග මහණුට දේශනා කළේ. එක එක සිද්ධාන්ත මතිත කරමින් විවිධ ඥානවලින් උන්වහන්සේ වසන 45ක් ලෝකෙ දේශනා කළේ මේ දුකේ සමුදය හා නිරෝධය කියන සදහම් කණිවිය. ඉතින් අප මෙවැනි සම්බුද්ධ ශාසනයක් කියන කාලේ ඉපදිලා ඒ ධර්ම අහන්න පුළුවන් වටා පිටාවක් හොඳ මානසික ත්‍යාග බුද්ධියන් ළඟාගත් මේ අවස්ථාවේ ඒ උතුම් සාධනම අපේ ජීවිතයට ලැබී තවස්ථාන. ඉතින් ඒ දහම හොඳින් තේරුම් අරගෙන අපි තවදුරටත් අපේ ජීවිතයේ ධර්මය පෝෂණය කර ගන්න උත්සාහ ගනිමු. ඉතින් අද පටන් වස්සාලය ආරම්භනවා. මේ වස්සාලය තුළ අපේ ජීවිත වඩා වඩාත්ම ධර්ම තුළින් පෝෂණය කර ගන්න අපි අධිෂ්ඨාන කර ගනිමු. එක අතකින් මෛත්‍රිය මත දිනුවෙමු. අනිත් අතින් සතිපට්ඨාන තුළින් දිනුවෙලා මේ උතුම් සම්බුත් සසුන තුළ උතුම් දහම් කරණය ලගන්නට අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය දිගාචර සම්පන්න සේවා කියන ප්‍රාර්ථනා කරමු. රැස්කනගත් උතුම් පුණ්‍යධර්මයන් බලයෙන් අපරමෙන් මියගොස් ඉක්ෂා ඥාතිසත් මේ බලාපොරොත්තු වෙන සියතම් ඒ ඥාතිවරු මේක දැක සෝපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදුව කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ උතුම් කුසල ආනිසංසම භාග්‍යම් දනාතම මෙලොවසින් දුක් නිරෝධී සම්පත්තිය දෙවියනේ සන් සේවා සතර ජීවිත සෝපත්ව ඊතාමික් මම් භාවයකදී ප්‍රාර්ථනා කරව උතුම් නිවන් සුවය සන් සේවා කියන ප්‍රාර්ථනා කරමු. දුක්ඛ විපරිණතාච නින්දුක්ඛං භයං පරිණතාච නිම්භයං සෝකං පරිණතාච නිස්සෝකං හොන්තෝ සම්බේ තිපානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා දියෙන් තෙලෙන සත් දිය නැති වෙත්වා සමින් තෙලෙන සත් සම්නස්න